සම්මන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ස නතං මාතා පිතා කෛරා අඤ්ඤේවා පිජනාතකා සම්මා පනිහිතං චින්තං චෛයසෝනං සතෝ කරේති සෙනෙවත් පින්නතුනි අද මේ පින්නතුන් පින්කමක් කරපු අවස්ථාවෙහි බලාපොරොත්තු වන්නේ පින්කමට පුණ්‍යානුමෝදනා කරන අතරේදී ධර්ම දේශනාවට ඇහුම්කන් දීමට. අද මේ පින්කම විශේෂයෙන් සිද්ධ කරන්නේ විශේෂයෙන් මීට අවුරුදු 24කට කලින් මියගිය ඒ කොටුවැල්ල මහත්මා මහින්ද කොටුවැල්ල මහත්මාට දෑබර පියතුමාට පුණ්‍යානුමෝදනා කිරීමටත් ඒ වගේම මීට වසර 8කට කලින් මියගිය දිලිනී ශ්‍රී රම්‍යා දියණියට පුණ්‍යානුමෝදනා කිරීම සඳහායි මේ පින්කම සිදු කරන්නේ. ඒ අතර ඒ ශ්‍රීමතී කියන තමගේ සහෝදරියට පුණ්‍යානුමෝදනා කිරීමටත් බලාපොරොත්තු වෙනවා. පින්නතුනි, දන් දීමෙන් අපට ලැබෙන ආනිසංස අතුරින් එක ආනිසංසයක් තමයි දාණයෙන් පස්සේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව ලැබෙනවා. මේක පින්නතුනි අපට දාණයෙන් ලැබෙන එක ආනිසංසයක්. දැන් සමහර අය කියන දෙයක් තමයි පන්සලටම දාන දෙන්න ඕනද කියලා සමහර අය ප්‍රශ්න කරනවා. සීලගත්තු ඇත්තන්ටම දාන දෙන්න ඕනද කියලා ප්‍රශ්න කරනවා. පින්නතුනි බුදුහාඳුරන්ගෙනුත් ඒ ප්‍රශ්නේ සමහර අය ඇහුවා. බුදුහාඳුරෝ කියනව නේද බුදුහාඳුරන්ගෙන් ශ්‍රාවකයන්ට දාන දෙන්න කියලා එහෙම කියනවාද කියලා ඇහුවා. බුදුහාඳුරෝ මම එහෙම කියන්නේ නැහැ කියලා. යම් කිසි කෙනෙක් අසරණ සතෙකුට දානයක් දුන්නත් ඒකිනොත් පිනක් සිද්ධ වෙනවා යම්කිසි මට්ටමකට. නමුත් ඒ පින ටිකෙන් ටික වැඩි වෙනවා සීලෙන් ගුණෙන් ඉහළයට දීමත් එක්ක. ඒ වගේම පින්නතුනි අනිත් පැත්තෙන් තමයි ස්වාමීන් වහන්සේලට හරි සිල්ගත්ත්වයන්ට හරි දන් දීමෙන් ලැබෙන ප්‍රධානතම ආනිසංසයක් තමයි අපට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා. මේක ප්‍රධානම ආනිසංසයක්. පින්නතුනි අපි ධර්ම ශ්‍රවණය කරනකොට හොඳ අවධානයෙන් බණ අහන්න ඕන. දැන් කය නිසලව තියෙන වගේම හිතත් මේකට යොමු කරන්න ඕන. දැන් හිත එහෙම ගියොත් මේ කියන දේවල් ඇහෙනවා. නමුත් ඇතුළට යන්නේ නැහැ. ඒ නිසා හොඳ අවධානයෙන් මේ කියන ටික ඉතාම අනුපිළිවෙලින් කියන්නේ තමන්ගේ ජීවිතේ ඉතාම වටිනා අවස්ථාවක් කියලා මේක හිතන්න. පින්නතුනි ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව අපි ලබා ගන්නේ හිතන්න එපා අද උදේ සූදානම් වෙලාවිල්ල මේ බණ අහනවා කියලා. ඇතැම් විට මේ බණ අහන්න අපි කල්ප ගාන දාන ආදී පුණ්‍ය කර්ම කළා පෙරම් පුරලාපු ගමනක් මේක. මේක නිකන් සරල දෙයක් කියලා හිතන්න එපා. සතර කරපු මහා පින කණිසංශයක් තමයි බණ අහනවා කියන එක. පින්නතුනේ වගේම අපි කල්පනා කරලා බලන්න වටිනවා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා වලින් අපි මොනවද ඉගෙන ගන්න කියලා. දැන් මේක අපි බොහෝ දෙනාට තේරෙන්නේ නැහැ. දැන් බොහෝ දෙනෙක් ධර්ම දේශනාවකින් පස්සේ හරි හොඳ බණක් කියලා කියනවා. නේද? බොහෝ විට බණ ඇහුවට පස්සේ අපේ පින්නතුන් කවදාවත් ඒ වගේ විවේචනය කරන්නේ නැහැ. හරි හොඳ බණක් කියලා තමයි කියන්නේ. කවුරු කිව්වත් හොඳයි කියලා තමයි කියන්නේ. අපේ පින්නතුන් ඉතින් හරිම කාරුණිකයි, හරිම ශ්‍රද්ධාවන්තයි. නමුත් පින්නතුනි අපි බුද්ධිමත් වෙන්නට ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා අපි මොනවද ශ්‍රවණය කරන්නේ කියලා. ලෝකේ පින්නතුනි ගුරුවරු කීප දෙනෙක් ඉන්නවා. මුලින්ම අපට ලැබෙන අය තමයි අපේ අම තාත්ත දෙන්න. එයාට කියනවා පුබ්බාචාර්ය කියලා. මුල්ම ගුරුවරු. ඒ ගුරුවරු දෙන්න මුලින්ම හම්බෙන ගුරුවරු දෙන්න අපට ජීවිතය පෙන්වලා දෙනවා. කතා බහ ගන්න හැටි, ඇවිදින හැටි, කෑම බීම කන හැටි, හැමදේම අපේ අම තාත්ත දෙන කුඩා කාලේ උගන්වනවා. එයත් අපට අනිසු ප්‍රමාණයකට ජීවිතයේ ගුරුහරුකම් දීලා තියෙනවා. ඒ වගේම එයාට දෙන්න බැරි දෙයක් තියෙනවා. එයාට දෙන්න බැරි දේ තමයි ස්කෝල්ට පිටත් කළ අපිට උගන්වන්නේ. එතකොට ඊළඟට අපිට හම්බ වෙනවා පාසලේදී විශ්වවිද්‍යාලයේදී ගුරුවරු. ඒ අය අපිට මොනවද උගන්වන්නේ? ඒ අය අපිට උගන්වන්නේ රැකියාවක් කරලා හම්බ කරන විදිය, රැකියාවකට සුදුසු කණ්ඩික කියලා දෙනවා. එයා කරන්නේ ඒ ටික. මෙන්න මේ දෙපිරිසකම කරන්න බැරි දෙයක් තමයි ඊළඟට තුන්වෙනි ගුරුවරයෙක් අපිට හම්බ වෙන්නේ. එයාට කියනවා ආධ්‍යාත්මික ගුරුවරු කියලා. ස්පිරිටුවල් ටීචර්ස් කියලා. පින්නතුනි මෙන්න මෙතෙන්දී අපි දක්ෂ වෙන්නට ඕන සැබෑ ලෙසම ආධ්‍යාත්මික ගුරුවරයෙකුගෙන් ගන්න තියෙන සැබෑ ආදර්ශය, සැබෑ අවවාදය මොකක්ද කියලා අපි තේරුම් ගන්නට ඕන. එතකොට මෙතෙන්ට ඇවිල්ලා අපි පන්සලට ඇවිල්ලා ඉගෙන ගන්නේ, අර ඉස්කෝලේදී ඉගෙන ගන්න ඉගෙනගත්තු ටික නම්, දෙමව්පියන් ඉගෙනගත්තු ටික නම්, එහෙනම් පින්නතුනි අපේ විශේෂත්වයක් කියලා නැහැ. මෙතෙන්දී අපි ඉගෙන ගන්නට ඕන හොඳට මතක තියාගන්න, ලෝකෙ වෙන කිසිම කෙනෙකුට උගන්වන්න බැරි දෙයක් තමයි. ලෝකෙ වෙන කිසිම කෙනෙකුට බුද්ධ ශ්‍රාවකෙකුට හෝ බුදුහාමුදුරන්ගේ දහම අහලා ඒ දැක්ම අවබෝධ කරගත්තු කෙනෙකුට හැර වෙන ලෝකෙ කිසිම කෙනෙකුට පෙන්වලා දෙන්න බැරි යථාර්ථයක් තමයි ධර්ම ශාලාවේදී අපි ඉගෙන ගන්නෙ. ඒක හොඳට කල්පනාවෙන් ඉන්නට ඕන. පින්නතුනි මෙතන ඇවිල්ලා අපි ආහාර ගන්න කොහොමද, කෑම බීම ගන්න කොහොමද, සිරිත් සිරිත් මොනවද කියලා ඉගෙන ගන්නවනම් ඒක විශේෂත්වයක් නෙවෙයි. ඒක අපිට ඕන තරම් ඉගෙන ගන්න තැන් තියෙනවා. ඒ වගේම වෙනත් වෙනත් විශ්යක් ගැන, ලෝකය ගැන, ග්‍රහලෝක ගැන, මන්දාගින ගැන, මේව ගැන ඉගෙන ගන්නවනම් පින්නතුනි ඒකත් මෙතනින් ලබන ප්‍රයෝජනෙ නෙවෙයි. බුදුදහමේව නැතුව නෙවෙයිව තියෙනවා. ඒව බුදුහමර දේශනා නොකළා නෙවෙයි. ග්‍රහලෝක ගැන, ගැලක්සීස් ගැන, යුනිවර්ස් එක ගැන බුදුහමර කරපු විග්‍රහ තියෙනවා නැත්තේ නෑ. ඒ වගේ මේ දෙන්නේ දා වුණා නම් අතර යුතුයම් කරන්නේ කොහොමද, සුහදව ජීවත් වෙන්නේ කොහොමද, රැකී රක්ෂා දිනු කරගන්නේ කොහොමද, හොඳට ධර්මික උපයන්නේ කොහොමද, ඒව ගැන බුදුදහමෙන් කියලා තියෙනව නැත්තේ නෑ. වරදවා තේරුම් ගන්න එපා. නමුත් පින්නතුනි මෙතනින් ඔබ බුද්ධිමත් වෙන්නට ඕන. දැන් මේ පින්නතුන් වාක්‍ය ඉගෙනගත්තු අය ලෝකේ ඉහළම විශ්වවිද්‍යාලයෙන් ඇතැම් විට ඉගෙනගෙන ඉහළම සුදුසුකම් තියෙන අය තමයි ඔබ. ඔබ මෙතෙන්දි දක්ෂ වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මොකක්ද කියලා හරියට ඒ පණිවිඩය දැනගන්න. පින්නතුනි මේ පණිවිඩය දැනගත්තොත් තමයි අපි සැප විඳින ක්‍රමය දන්නේ. හිතන්නේ කො ඔබ වාක් ලොකු රැකියාවක් කළා කියලා, මාතර ලොකු වැටුපක් ගත්ත කියලා, හොඳ ලස්සන සුඛෝභෝගී වාහනයක ගියා කියලා, ඔබගේ දරුවෝ හොඳ විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්ත කියලා ඔබට දුක නිදහස් වෙන පුළුවන් කියලා හිතන්න එපා. ඔබට ඒව ආඩම්බර වෙන්න නම් කාරණා තමයි. මගේ දුව මගේ පුතා හාවල විශ්වවිද්‍යාලය ඉගෙන ගන්නේ කියලා ආඩම්බර වෙන කාරණා පුළුවන්. නමුත් පින්නතුනි ඒව කිසිම දෙයක් දුක නිදහස් වෙන හේතු වෙන කාරණා නෙවෙයි. ඔබ මෙතෙන් ඉගෙන ගන්නට ඕන හැබෑ ලෙසම අපේ ජීවිතයේ සිදුවන්නේ මොකද්ද කියලා. අපේ ජීවිතයේ ස්වභාවය මොකද්ද කියලා තේරුම් ගත්තොත් තමයි පින්නතුනි අපේ දක්ෂයන් බවට පත් වෙන්නේ. බුදුහාමුදුර අපට ධර්ම දේශනා කළේ අපි සුපිරිම දක්ෂයන් කරන්න. නිකන් සරල දක්ෂයන් නෙවෙයි. දැන් මේ පින්නතුන් හුඟක් ඉගෙනගෙන ඇතැමිට ඉහළම උපාධිගත්තු අය. නමුත් පින්නතුනි ඊටත් වඩා ඉහළ තැනකට අපිව යවන්නයි බුදුහාමුදුර අපට බණ කිව්වේ. අපි ලෝකේ ඉහළම උපාධිගත්තුත් පින්නතුනි අපට කෙනෙක් ඉහළම රැකියාවක් දෙන්න පුළුවන්, ලොකු වැටුපක් දෙන්න පුළුවන්. නමුත් මොනේ අපට ඒක වඳින්නේ නැහැ. අපට වඳින්නේ නැහැ. අපිට අපේ ජීවිතේ එච්චර වටින්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, අපට විතරක් නෙවෙයි, යම්කිසි කෙනෙක් මේ දහම ජීවිතේට තේරුම් ගත්තොත් ඒ පුද්ගලයාගේ ශරීරයට විතරක් නෙවෙයි වඳින්නේ, ඒ පුද්ගලයා පරිහරණය කරපු ඇඳුම් පැනඳුම් වලටත් වඳිනවා, ඒ පුද්ගලයා වාසය කරපු තැනටත් ගිහිල්ලා වඳිනවා. දැන් අපි බුදුහාමරණ වඳින්නේ එහෙමනේ. බුදුහාමුදුරු හිටිය විහාරස්ථානටත් ගිහිල්ලා වඳින මිනිස්සු නේද? බුදුහාමුදුරු පාවිච්චි කරපු පාත්‍රා ධාතුයේ කොටස් වලටත් වඳිනවා. බුදුහාඳුරන්ගේ ශරීරයේ තිබිච්ච ධාතුන් වහන්සේලාට හිස කෙස් වලට වඳිනවා. පින්තුරි ලෝකයේ කොච්චර ඉහළ රජ කෙනෙක් වුණත් මුළු ලෝකෙටම අධිපති කෙනෙක් වුණත් ලෝකෙ මිනිස්සු එහෙම කරන්නවද? ලෝකෙ මිනිස්සු කවදාවත් එහෙම කරන්නේ නැහැ. ඇයි එහෙම නොකරන්නේ? ලෝකෙම අධිපති වුණත් පින්තුනි ලෝකෙම තියෙන සියලුම විශ්වවිද්‍යාල වලින් ඉහළම උපාධි ගත්තාද? ඒ ජීවිතේ එච්චර වටින්නේ නැහැ. ඒ නිසා බුදුහාඳුරන්ගේ දහම කියලා කියන්නේ පින්තුනි අපේ ජීවිතයට සුපිරිම වටිනාකම ලබා දෙන දහම. ඒ දහම නොඇසුවොතින් පින්තුනි අපේ ලෝකයේ සියලුම විශ්වවිද්‍යාලවල සියලුම විෂය ධාරා ඉගෙන ගත්තත් අපේ ජීවිත වටින්නේ නැහැ. එනිසා ඔබ තීරණය කරන්න ඕන ඔබේ ජීවිතේට සැබෑ වටිනාකම ලබා දෙනවද කියලා. ඒ වගේම දැන් අපට අපේ විශ්වවිද්‍යාලය, අපි ගියපු විශ්වවිද්‍යාලය, අපි ගෙනගත්තු පාසල අපට හුඟක් වටිනවනේ. ඇතැම් විට අපේ වාහනේ, අපි ගියපු විශ්වවිද්‍යාලය හැම පොඩි මේ පෝස්ටර් එහෙමත් ගහලා තියෙනවනේ. ඇයි එහෙම අපි කරන්නේ? ඒකෙන් අපට කීර්තියක් බලාපොරොත්තු වෙනවා. අහවල් ඉස්කෝලේට ගියානේ කියලා, අහවල් ඉස්කෝලේ මම ඉගෙන ගත්ත කෙනෙක් කියලා ගෞරවයක් ලබා ගන්න. නමුත් පින්වතුනි ධර්මයෙන් අපි ප්‍රයෝජන ගත්තොත් කොහොමද? ඒ විශ්වවිද්‍යාලේ අපේ ෆොටෝස් එහෙ ගහනවා ඒ කට්ටිය. අපේ පින්තූර එහෙ ගහනවා. අපි වෙනුවෙන් නම් තියනවා, ශාලාවලට නම් වෙන් කරනවා අපි වෙනුවෙන්. මේ පින්වතුන් අහලා ඇති එහෙම චරිත ගැන අපේ ලංකාවේ විශ්වවිද්‍යාලය එකේ චරිත එහෙම තියෙනවා. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය ඉගෙන ගත්තෝ අපේ රටේ හි ලක්ෂ්මණ කදිරගාමර මහත්මයාගේ පින්තූරයක් එල්ලලා තියෙනවා. පින්තුනි අන්න ඒ தත්ත්වයට අපි පත් වෙන්නට අපි හැමදෙනාට මේ தත්ත්වයට පත් වෙන එක සරල නැහැ. නමුත් පින්තුනි දහමෙන් කරන්නේ අපි පරිහරණය කරපෝ බාහිර දෙයකින් නෙවෙයි, අපේ අභ්‍යන්තරයට නියම වටිනාකමක් ලබා දීම. අන්න ඒ වටිනාකම ලබා දෙන විදියට අපේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් ඉතින් ධර්ම දේශනාවකුයි අද අපි මාතෘකාව වශයෙන් තෝරාගත්තේ. ධම්මපදයේ චිත්ත වර්ගෙන ගාථාවක් තමයි අද අපි මාතෘකාව වශයෙන් තෝරාගත්තේ. නතං මාතා පිතා කෛරා අඤ්ඤේවා පිත ඥාතකා සම්මා පනිතං චිත්තං සේය සෝනං සතෝ කරේ. යම් කෙනෙක් තමන්ගේ හිත හරියට පාලනය කරගත්තනම්, හරියට සංවර කරගත්තනම්, හරියට තමන්ගේ හිතට තමන් සැලකුවා නම් අන්න ඒ සැලකිල්ල විසින් තමන්ගේ අම්මා තාත්තරවත් කරන්න බැරි උපකාරයක් ඒ හිත විසින් තමන්ට කළ දෙනවා කියලා. මොකද්ද මේකෙන් කියන්නේ? යම් කෙනෙක් තමන්ගේ හිතට හරියට තමන් සැලකුවා නම් අන්න ඒ සැලකපු හිත විසින් තමන්ගේ දෙමව්පියන්ටවත් තමන්ට කරලා දෙන්න බැරි යහපතක් ඒ හිත විසින් තමන්ට කළ දෙනවා කියන එක. පින්නතින අපට මේ ලෝකේ හුඟක් උදව් කරන්නේ අපේ අම්මා තාත්තා දෙන්න. අම්මා තාත්තා දෙන්න තමයි අපේ ලෝකේ ආලෝකය. නමුත් මේ දෙමව්පියන්ටත් කරන්න බැරි උපකාරයක් අපේ හිත විසින් සැල දෙනවා අපට. අපේ හිත හරියට අපි තේරුම් ගත්තොතින්, අපේ ජීවිතය අපි හරියට තේරුම් ගත්තොතින්. පින්නතින අපේ ජීවිතය කියලා කියන්නේ මොකක්ද ඇත්තටම? මේ පින්නතින කල්පනා කරලා තියනවාද? අපේ ජීවිතේට ඇත්තටම මොකද වෙන්නේ? අපේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද? උත්තරයක් දෙන්න බලන්න, කැමති උත්තරයක්? වැරදුනට කමන්නේ. අපේ ජීවිතයේ ස්වභාවය මොකද්ද? කටයුතු මොනවද අපි කරන කටයුතු? ඒකත් යම් කිසි දෙයක උත්තරයක් වශයෙන් අපිට කියන්න පුළුවන්. පින්නතුනේ අපි ගැඹුරට යනකොට අපේ ජීවිතය අපි කරන්නේ මොකද්ද කියලා අපි කල්පනා කරන්න ඕන. මොනවද අපි ජීවිතවලින් කරන දේවල්? අපි කරන්නේ පින්නතුනේ ඇහැට රූප දකින්න එක. අපි කරන්නේ කනට ශබ්ද අහන එක. නාසයට ගඳ සුවඳ විඳින එක. දිවට රස විඳින එක. නාසයට ගඳ සුවඳ විඳින එක. ශරීරයට පහස ලබන එක, මනසට සිතුවිලි එන එක. මෙන්න මේක තමයි අපේ ජීවිතයක නිරතුරුවම සිදුවන දේ. මෙන්න මේ අරමුණු වෙනකොට අපි කයින් ක්‍රියා කරනවා, වචනෙන් ක්‍රියා කරනවා, මනසින් සිතුවිලි හිතනවා. මේ තුන ආශ්‍රිතව, මේ ඉන්ද්‍රිය හය ආශ්‍රිතව අරමුණු වෙනකොට ඒ අරමුණු වීමේදී තියෙන ලක්ෂණය තමයි ඒවට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් අපි වචන කතා කරනවා, ශරීරයෙන් ක්‍රියාත්මක වෙනවා, මනසෙන් සිතුවිලි හිතනවා. මෙන්න මේක තමයි ජීවිතය කියලා කියන්නේ. එතකොට මෙහෙම ජීවිතයේ සිද්ධ වෙද්දී ඇත්තටම තවත් ගැඹුරට යනකොට අපට තේරුම් ගන්න ඕන පැත්තක් තියෙනවා. දැන් මේ පින්නතුන් බලන්න, ඔබ යම් කිසි දෙයක් ගැන ජීවිතේ හිතන්න බලන්න. ඔබ ලංකාවේ හිටපු ගේ ගැන හිතන්න බලන්න. මතක් වෙනවනේ ගේනේ? ඒ ගේ ගැන තමන්ට හිතනකොට තමන්ට මොකද දැනෙන හැඟීම? හා? දුකක් නේ? ඔව්. ඇයි තමන්ට ඒ දුකක් හටගන්නේ? ඔව් දැන් ඒක නැහැ කියලානේ. ඇත්තටම දැන් ඒ ගැන හිතනකොට තමන් ලංකාවේ හිටිය ගෙදර ගැන හිතනකොට තමන්ට ඇත්තටම මොකද දැන් මේ මොහොතේ වෙන්නේ? දැන් පේන්නේ, දැන් දැනෙන්නේ ඒ දැන් තියෙන ගේද? ඔබට දැන් ලංකාවේ හිටපු ගේ ගැන මතක් වෙනකොට ඔබට මතක් වෙන්නේ දැන් තියෙන ගේද? දැන් තියෙන ගේ නෙවෙයි. එහෙනම් මොන ගේද දැන් පේන්නේ? දැන් දැනෙන්නේ තමන්ට කලින් තමන් ඇහැට දැකපු, කනට අහපු, අතපයින් ස්පර්ශ කරපු ඒ ගෙදර තමයි තමන්ට හිතට දැනෙන්නේ දැන්. හැබැයි ඒක දැනෙනකොට හිතනවද ඇත්තටම දැන් මේ තමන්ගේ හිතේ තමන් හිතන්නේ කියලා? තමන්ට හිතෙන්නේ තමන්ගේ ගෙදරට එහෙම යනවා දැන්. ඒ ගෙදර තුල තමන් ජීවත් වෙනවා. මේක තමයි පිනතුණි යථාර්ථය. ඒ වගේම තමන් අපි කියමු හෙට වැඩට යනවා. හෙට වැඩට ගිහිල්ලා කරන දේක් ගැන තමන්ට හිතෙනවා. දැන් වැඩට යන හැටි, යන වාහනේ, ගියාම හමු වෙන දේවල්, දොරවල් අරිනව නම් අරින ඒවා දැන් ඔක්කොම ටික මතක් වෙනවා. දැන් වෙනද කවුරු හරි සුහදව පිළිගන්නව නම්, නැත්නම් අමනාප වෙනව නම් යා මුණ ගැහෙන හැටි දැන් පේනවා. නැත්නම් අපිට අමනාප කෙනෙක් කියම හම්බ වෙනවා ටිකක් කේන්තිත් යනවා. ඇත්තටම මේ මොහොතේ ඔබ දැක්කේ ඒ ඇත්ත සිද්ධියද? හෙට ඔබ වැඩට ගිහිල්ලා දකින දේ ගැන දැක්කේ ඇත්ත සිද්ධියද? ඔබ ඇත්ත සිද්ධිය නෙවෙයි දැක්කේ. ඔබ මීට කලින් දැකලා අහපු දේ අත්දැකීම් මිශ්‍ර කළා, අලුතින් හදාගත්තු දෙයක් තමයි ඔබ අනාගතය ගැන දැක්කේ. ඒ විතරක් නෙවෙයි, අතීතය ගැන, අහපු දැකපු දෙයක් ගැන ඔබ හිතනවා නම් ඒ හිතන මොහොතේ ඔබට ඒක ලැබෙන්නේ ඔබ අතීතයේ අහපු දැකපු දෙයක් සිතුවිලිත් එක්ක මිශ්‍ර කළා, ඒ අලුතින් හදාගන්න නිර්මාණයක් විදිහට තමයි, දැන් අලුත් සිතුවිල්ලක් විදිහට තමයි මේ මොහොතේ ඔබට දැනෙන්නේ. ඒ වගේම කල්පනා කරලා බලන්න, ඔබත් එක ඉතාම සමීපව හිඳලා හිටපු ඥාතිවරයෙක් හරි හිතවතෙක් හරි මිය ගියපු කෙනෙක් ගැන මතක් කරන්න. ඒ මතක් කරපු ගමන් අපට ලොකු දුකක් ඇති වෙන්නේ නේද? ඇත්තට මේ මොහොතේ මොකද වෙන්නේ? ඔබට දැන් දැනෙන්නේ, දැන් පේන්නේ ඒ කෙනා දැන් ඉන්න තත්ත්වයේද? දැන් ඉන්න තත්ත්වේ නෙවෙයි ඔබට හිතෙන්නේ. ඔබ දැන් දකින්නේ ඒ කෙනා අතීතයේ ඉඳපු අත්දැකීම් ටික ඔබ නැවත ප්‍රතිනිර්මාණය කරගෙන මේ මොහොතේ දකින අත්දැකීමක් විදියට තමයි දැන් දකින්නේ. පින්නතුනි හොඳට කල්පනා කරලා බලන්න, අපි ජීවිතේ යම් තාක් දේවල් ගැන කතා බහ කරා නම්, සාකච්ඡා කරා නම්, විවේචන කරා නම්, ආදරය කරා නම්, සඬු සරුවල් වුණා නම්, එහෙනම් මොකටද වෙලා තියෙන්නේ මේ? මොකක් පිළිබඳවද අපි මේ කළේ තියෙන්නේ? මේ වර්තමානයේ දැන් සිදුවෙන සිදුවීමත් සම්බන්ධයෙන්ද? අපි පින්නතුනි යම් තාක් ජීවිතය හඬා වැළපුණා නම්, යම් තාක් ජීවිතය ආදරෙන් යමක් වැළඳගත්තා නම්, යමකට කැමති වුණා නම්, යමකට අකමැති වුණා නම්, අකමැති වෙලා තියෙන්නේ මේ දැන් පේන සිතුවිල්ලක් ගැනද? නැහැ. එහෙනම් මොකක් ගැනද? අතීත අත්දැකීමක් ගැන තමයි අපි මෙතෙක් කල යම් තාක් දේවල් කතා බහ කරා නම්, හිතුවා නම්, රසවින්ද නම් දැක්කේ. හිතන්න එපා පින්නතුනේ අතීතයේ දැකපු දේවල් ගැන හිතනකොට විතරේ කියලා. මේ කියන ටික හොඳට කල්පනාවෙන් අහගන්නේ. ඔබ දහමෙන් ප්‍රයෝජනයක් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම්, ඔබ නියම විදියට සැප විඳින ක්‍රමය තේරුම් ගන්න කැමති නම් මේ ටික හොඳට අහන්න. ඒ අතීතයේ මීට අවුරුද්දකට දෙකකට කලින් දැකපු දේවල් විතරක් නෙවෙයි. දැන් මෙතන මේ දුවක් ඉනෝනේ. මේ දුව ඔබ දැන් මේ මොහොතේ දකිනවනේ. මේ දකින මොහොතේ අපට හිතෙන්නේ දැන් මේ දුව දකිනවා කියලා. ඇත්තටම ඔබ දුව හඳුනා ගන්නකොට හඳුනාගන්නේ මනසින්. මුලින් එන්නේ වර්ණ මාත්‍රේ විතරයි. දැන් මම මේ නිකුත් කරන හඬක් මුලින් ඇහෙන සාමාන්‍ය හඬක් විදියට විතරයි. ඒක ඔබ මොකද්ද හඬ කියලා තේරුම් ගන්නකොට ඒ හඬේ අර්ථය ඔබට වැටහෙනකොට ඒ ශබ්දය එතනම නිරුද්ධ වෙලා ඔබ මනසින් තමයි අතීත අධ්‍යක්ෂණය එක මිශ්‍ර කළා තමයි ඔබ ඒක තේරුම් ගන්නෙ. ඒ නිසා ඇසින් දකින රූප, කනෙන් අහන ශබ්ද, නාසයෙන් ගන්න ගඳ සුවඳ, දිවෙන් විඳින රසය, ශරීරයෙන් ලබන පහස, මේ ඉන්ද්‍රිය පහේම අරමුණු වල ලක්ෂණය තමයි අපට අත්දැකීම ලැබෙනකොට ඒක නිරුද්ධ වෙලා. අපි ඒක රස විඳිනකොට, වින්දනයක් ලබනකොට ලබන්නේ කොහෙන්ද? මනසට ගිහිලා මනසෙන් තමයි ලබන්නේ. දැන් මේ පිනතුන් දන්නව සමහර ග්‍රහලෝක හුඟක් දුර තියෙන්නේ. සමහර ග්‍රහලෝකවල ආලෝකයෙන් ආලෝක වර්ෂ 100 ගණක් යනවා පෘථිවියට එන්න. ඉතාලම අසුරු සැනක් ගහන මොහොතකින් සැතපුන් 185,000ක වේගෙන් ආලෝකය ඇවිල්ලා ඇතැම් විට ආලෝක වර්ෂ 100 ගණක් එනවා සමහර ග්‍රහලෝකවලින් පෘථිවියට ආලෝකය එන්න. ඒ කියන්නේ අපට ඒ ග්‍රහලෝකයේ පේන්න. එතකොට අපට දැන් මේ ග්‍රහලෝකයේ පේනකොට ඇත්තට මේ ග්‍රහලෝකේ දැන් තියෙනවද? සමහර ග්‍රහලෝක විනාශ වෙලා අවුරුදු 100 ගණක් ගිහිල්ලා අපේ ඇහැට ඒ ආලෝකයේ එද්දී ඒ ග්‍රහලෝක විනාශ වෙලා අවුරුදු 100 ගණක් ගිහිල්ලා සමහර විට පින්නතුනි ඒ ආලෝක වර්ෂ 100 ගණන් සිද්ධාන්තයම තමයි දැන් මේ අපි ලබන අත්දැකීම් වල ස්වභාවය. ඒ නිසා මෙන්න මේක අපි හරියට තේරුම් ගත්තොත් පින්නතුනි අපේ ජීවිතවල පුදුම විදිය වෙනසක් වෙනවා. අපි ගැන පින්නතුනි අපට ලොකු ලැජ්ජාවක් හට ගන්නවා. මේ අවබෝධය තියෙන කෙනෙක් අපි කරන කතාවක් අහගෙන හිටියොත් අපි කවුරු හරි කෙනෙක් ගැන කරන විවේචනයක් මේ අවබෝධය තියෙන කෙනෙක් අහන් හිටියොත් කොච්චරනම් තමන් ගැන අවතක්සේරුවෙන් හිතාද කියලා තමට ලොකු ලැජ්ජාවක් හට ගන්නවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි තමන්ටම තමන්ගේ ජීවිතය ගැන තමන් මෙතෙක් කල මොකද්ද මේ කරලා තියෙන්නේ කියන එක ගැන තමන්ට ලොකු සංවේගයක් හට ගන්නවා. ඇත්තටම අපි මේ දුක් විඳලා තියෙන්නේ. ඇත්තටම දුකද කියන එක අපි කල්පනා කරලා බලන්න වටිනවා. පින්නතුනි මෙන්න මේ අසාරතේ තමයි ලෝකේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් හඳුනා දෙන්නේ. හැබැයි මේකෙන් කියන්නේ නැහැ මේ දරුවන්ට තියෙන යුතුයකණ්ඩික කරන්න එපා කියලා. මේක තේරුම් ගත්තට පස්සේ දැන්ටත් වඩා දරුවට සලකනවා. දැන් සලකන්නේ දරුවට කැම බීම ටික දීලා අඳන එක, අඳලා ඉස්කෝලේ යවන එක විතරයි දැන් කරන්නේ. නමුත් පිනුතුනි මේ අවබෝධය ලැබුණාට පස්සේ කොහොමද අපි සලකන්නේ? අපි ධර්මයක් දෙනවා ඒ දූ දරුවන්ට. හැකිතාක් ඉක්මනට දරුවන්ට මේ දර්ශනයක් දීලා මේ දර්ශනයත් එක්කම දරුව වර්ධනය වෙන අවස්ථාව සලසනවා. ඒ විතරක් නෙමෙයි පිනුතුනි අපි යම්කිසි කෙනෙකුට ආදරේ නම් අපි හුඟාක්ම කැමති නම් බුදුහාමුදුරෝ කියනවා ඒ කෙනාට කොහොමද සලකන්න ඕනේ කියලා. අපි යම්කිසි කෙනෙකුට හුඟාක් ආදරේ නම් අපි ඒ කෙනාට කොහොමද සලකන්නේ? සාමාන්‍ය දැන් අපි සලකන්නේ යාට කැම බීම දෙනවා උගන්නන ඔය ටිකනේ. ඒවත් කරන්න ඕන. ඒව කරන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. පින්නොදින අපි යම් කිසි කෙනෙකුට හුඟක් මාදරේ නම් ඒ කෙනාට තමයි අපි හුඟක්ම සලකන්න ඕන. කොහොමද සලකන්න ඕන? ඒ කෙනාට දුක ඇති වෙන, නිරුද්ධ වෙන හැටි ගැන යාට උගන්වන්න ඕන. මේ දර්ශනේ යාට තහන සලස්වන්න ඕන. යාට අහල ඉක්මනට යාගේ හිත දියුණු වෙන විදියට යාට උදව්වක් කරන්න ඕන. ඇයි එහෙම කරන්නේ අපි? අපේ හිතවත්ම කෙනාට ඇයි අපි එහෙම උදව් කරන්නේ? ඇත්තෙම අපි ඒ කෙනාට උදව් කරන්නේ මොකද දන්නවද? ඒ කෙනා ඇතැම් විට අපට කලින් මිය ගියෝතින්. ඒ කෙනා පිළිබඳව තමයි අපට ජීවිතේ වැඩිපුරම දුකක් තියෙන්නේ. අපි හුඟක් ආදරය කරන හුඟක් කැමති කෙනාට මේ උපකාරය කරන්න කිව්වේ ඇයි? ඒ හුඟක්ම කැමති කෙනා නැති වෙච්ච දවසට තමයි අපට හුඟක්ම දුක තියෙන්නේ. අන්නේ උදව් කරපු කෙනා මේ දර්ශනය අහලා අපි එයාගේ මරණේ ගෙදරට සහභාගි වෙනකොට අපි කරපු මේ උදව්වෙන් උපකාරයෙන් එයා හිටියට වඩා ඉහළ තැනක මනුස්ස ලෝකේ හරි දිව්‍ය ලෝකේ හරි බ්‍රහ්ම ලෝකේ හරි තැනක ඉපදෙලා ඉන්නවා නම් ඇත්තටම අපි අඬනවද? දැන් අපි කියමු අපි ළඟම ඥාතියෙක් මිය ගිහලා දැන් මරණය මෙතන තියෙනවා, දේහය තියෙනවා. ඒ මැරිච්ච කෙනා දැන් ඇතැම්මිට දිව්‍ය විමානයක දැම්මේ ඉන්නේ. ඇතැම්මිට බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයේ පස්සේ දැම්මේ ඉන්නේ. ඔව් අපි ඒක කියනවා. ඒක අපි දැනගන්නේ ධර්මයේ නැමැති කණ්ණාඩිය හරහා. ධම්මදාස කියලා සංකල්පයක් බුදුදහමේ තියෙනවා. ඒ ජීවත්වල ඉන්න කාලේ යාගේ මනස ඒ විදිහට දිනු වෙනවා අපි දැක්කනම්, යාගේ චර්යාවල වෙනසක් අපි දැක්කනම් අපට යාගෙන අනුමානයක් ඇති කරගන්න පුළුවන් යා හිටිය තැනට වඩා ඉහළ තැනක දැන් ඉන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් හිටියනම් උන්වහන්සේ පෙන්නන දැන් කොතනද ඉන්නේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් නැති කාලේක උන්වහන්සේ දේශනා කළේ ධම්මා දාස කියලා සංකල්පයක් තියෙනවා. ධර්මයේ නැමැති කණ්ණාඩියෙන් බලන්න. දැන් ඔබ දන්න ඔබට දරුවන් ඉන්නවනම් දරුව වැරදි වැඩ කරනකොට ඔබ කෑ ගහන ওই වැරදි වැඩ කරන්න එපා කියලා. ඇයි එහෙම කරන්නේ? ඔබ දන්නව අධ්‍යක්ෂින් මේ කනාගති ওই වැරද කරොත් මේ අනතුරට පත් වෙනවා කියලා කලින්ම දකිනවා. ඒ දැකලා තමයි අවලක් වන්නේ. ඒ වගේම දරුව හොඳට ඉගෙන ගන්නවා නම් ඔබ සතුටු වෙනවා. ඇයි සතුටු වෙන්නේ? ඒ යන විදියෙන් තේරෙනවා දැන් දරුව හොඳ පැත්තට යන්නේ කියලා. අන්නේ වගේම තමයි කෙනෙක් ජීවත් වෙන කාලය හැසිරෙච්ච විදියෙන් අපට කියන්න පුළුවන්, අනුමාන කරන්න පුළුවන් ධර්මානුකූලව මෙයා දැන් කොයි පැත්තටද යන්නේ කියලා. එතකොට කෙනෙක් මිය ගිහිපු වෙලාවේදී පින්නතුනි ඒ කෙනාගේ ශාරීරිය තිබෙද්දී අපට වෙන්වීම පිළිබඳව දුකක් ඇති වෙනවා. ඒක හරි. යා පාඩුව නිසා ඇතැම්මිට දුකක් ඇති වෙනවා. බොහෝ වෙලා අපි අඬන්නේ පින්නතුනි පාඩුව හින්දා. එයා හිටියනම් මට මෙහෙම සලකනවා එහෙම කියලා තමයි බොහෝ වෙලා අපි අඬන්නේ. ඇත්තටම දුක නිසා හඬන අවස්ථා අඩුයි. අපිට සංවේගය ඇති වෙන්නේ යාගෙන් වෙන්න තිබෙච්ච උපකාර ටික අපට නැති වෙච්ච නිසා. ඇතැම් විට යා නිසා අපට කීර්තියක් හරි ලැබෙන්න තිබුණා. ඒක හරි නැති වෙච්ච නිසා තමයි අපි අඬන්නේ මේ. බුදුහාමර දේශනා කරනවා අපි කෙනෙකුට හරියටම උදව් කරනවා නම්, හරියටම උපකාරයක් කරනවා නම් ඒ කෙනා මිය ගිහපු දවසට අපට හුඟක් දුකක් ඇති වෙනවා. අන්න ඒ දුක ඇති නොවන විදියට ඒ මිය ගිහපු ශරීරයක් දකින වෙලාවේදී ඒ කෙනා දැන් හිටියේ තැනකට වඩා ඉහළ තැනක ඉන්නේ කියලා තමන්ට අනුමාන කරන්න පුළුවන් ඉදී චරිතය ගොඩනගා ගත්තනම් අන්න තමන්ගේ දුක අඩු වෙන හේතුව. ඒ විතරක් නෙවෙයි, එදාට අපි කවදාවත් යා බදාගෙන අනේ මාව දාල යන්න එපා කියලා අඬන්නේ නැහැ. ඇයි ඒ? දැන් මෙයා මේ බ්‍රහ්ම ලෝකෙදී මේ ලෝකෙ ඉන්නේ, අපි මෙහෙ බදාගෙන අඬනෝ මේ මැටි ගහපු ගෙදර ඉන්නේ කියලා. ඉතින් ඇත්තටම අපි යාට ආදරේ නම් එහෙම කියනවද? අපි පිනතුනි පොඩ්ඩක් හරි උදව් කළා යාට ඉහෙලට යන උදව් කරන්න ඕනේ. ඒ වගේම පිනතුනි මිය ගිහිපු අය ගැන කරපු පරේක්ෂණ වලින් නොඑක් විදිහ අධ්‍යක්ෂීම් වලින් තේරුම්ගත්තු දෙයක් තමයි මිය ගිහිපු කෙනේ තමන්ගේ ඥාතීන් ඒ මිය ගිය කෙනා වෙනුවෙන් අඬනවට, ශෝක වෙනවට එයා කැමතිද? ඒ මිය ගිය කෙනා කැමති නැහැ. මිය ගිය කෙනෙක් කැමති නැහැ තමන්ගේ ඥාතීන් යා වෙනුවෙන් දුක් වෙනවා දකින්න. ඒ විතරක් නෙවෙයි, ඇතැම් විට කුසලයේ ශක්තිමත් නැති අය, දෙපැත්තටම සුගතියට දුගතියට දෙපැත්තටම අනුමානෙන් කුසලයේ තියන අය, පින තියන අය, පින ශක්තිමත් නැති අය ඇතැම් විට දෙපැත්තටම වැනි වැනි ඉන්නයි ඉන්නවා. මෙන්න මේ අය වෙනුවෙන් වැඩිපුර අඬන්න ගියොත් මොකද වෙන්නේ? ඇතැම් විට සුගතියට ඉහළට යන අවස්ථාවක් මෙයාට තියෙනවා. හැබැයි පල්ලෙහාට වැටෙන්නත් අනුමානෙන් තියෙනවා. මෙන්න මෙවැනි අවස්ථාවලදී වෙන දෙයක් තමයි පින්නතුනි අපි හුඟා අඬන්න සංවේගයට පත් වෙන ගියෝතින් මෙයාට හරි ඉහෙලට යන්න තියෙන අවස්ථාව හිමි වෙනවා. මෙයා පල්ලෙහාට ඇදිලෙනවා. මේ ඥාතින් ඉන්න සමීපයට මෙයා එනවා. ඇතැම් විට මනුස්ස ලෝකෙ වගේ තැනකට යාට එන යාපින නැති වුණෝතින් එයා සුදුසු පරිසරයක ඊට අදාළ භවයකට ආයෙනවා. ඇතැම් විට പ്രേත භූත අසභාවයකට වෙන්න පුළුවන්. එනිසා මෙවැනි දහමක් පින්නතුනි ලෝකෙ තියෙන මේක අමතක කරන්න එපා. එනිසා මිය ගිය කෙනෙක් වෙනුවෙන් අපි තාම බුද්ධිමත්ව ක්‍රියා කරන්න ඕන, ධර්මානුකූලව ක්‍රියාත්මක වන්නට ඕන. ඒ සඳහා අපි බුදුහාඳුරන්ගේ දහම අපි තේරුම් ගන්නට ඕන. එනිසා පින්නතුනි මෙතෙන්දී තියෙන ප්‍රධානම දෙයක් තමයි අපි සඳහන් කළේ තමන්ගේ හිත ගැන, තමන්ගේ ජීවිතය ගැන අපි මේ කතා කළේ. ඇත්තටම තමන්ගේ ජීවිතයට මොකද වෙන්නේ කියන එක. දැන් අපි කතා කළා අපේ ජීවිතේ යම් තාක් දේවල් කතා බහ කරනවා නම්, සාකච්ඡා කරනවා නම්, විවේචන කරනවා නම් අපි ඒව කරන්නේ මොකක් පිළිබඳවද? ඇත්තටම දැන් තියෙන දෙයක් පිළිබඳවද? අපි ඒ කතා බහ කරන්නේ පින්නතුනේ දැන් තියෙන දෙයක් ගැන නෙවෙයි. හරියට කලින් බලපු වීඩියෝවක්. කලින් අපි කියමු අපි වීඩියෝවක් බැලුවයි කියලා. කලින් බලන්න ඕනේ, දැන් බලනවා කියමු. දැන් අපි වීඩියෝ පටියක් බලනකොට ඒ වීඩියෝ පටිය රඟපාන අය දැන් රඟපානවද? මේ මොහොතේ රඟපානවද? මේ මොහොතේ රඟපාන්නේ නැහැ. හිනා වෙන සින්දු කියන ඇතැම්මිට දැන් බුදි ඇති. දැන් ඇතැම් විට දාඩිය දාගෙන වැඩ කරනවා ඇති. සමහර දැන් කෑම කනවා ඇති. ඒ දැන් වීඩියෝ වල ඉන්න අය දැන් ඉන්න සිද්ධිය නෙවෙයි අපි බලන්නේ. අර කලින් රඟපාපු සිද්ධිය පටිගත කළා ඒක තමයි දැන් අපි බලන්නේ. නමුත් එතෙන්දී අපි ඒ සිද්ධිය රස විඳිනවා, දුක් විඳිනවා, ඒක කවුරු හරි අනිත් පැයට ද්වේෂ කරනවා නම් ඊයත් එක අපි කේන්ති ගන්නව නේද? අපි මෙහෙ ලොකු සටනක් මේ පැත්තේ. ඇතැම් විට අරගොල්ල රඟපාහල් ගිහලා කවුරුත් දැන් එකට කැම්බියම කනවා සතුටෙන් ඇතැම් විට ඔක්කොම කට්ටිය ටික. අර ගහ බැනගත්තු අය ඔක්කොම ටික. අපි මෙහෙ පින්නතුනි ලේ පුච්ච ගන්නවා. පින්නතුනි මේක තමයි ජීවිතේ බොහෝ විට පින්නතුනි අපේ වෙන්නේ. මෙන්න මේක හරියට තේරුම් ගත්තොත් තමයි පින්නතුනි අපේ දුකෙන් නිදහස් වෙන විදිය නියම විදියට සැප මිදින ක්‍රම අපි තේරුම් ගන්නෙ. එහෙනම් පින්නතුනි තමන්ට මානසික දුක් පීඩාවක් ජීවිතේ ඇති වුණා නම් ඇති වෙලා තියෙන එහෙනම් මොකක් හින්දද? තමන්ට මනසට පීඩාවක් ඇති වුණා නම් ඒ ඇති උනේ එක්කෝ යම්කිසි කෙනෙක් ගැන අමනාපයක් හින්දා. යම්කිසි කෙනෙක් ඔබ අකමැති දෙයක් කරපු කියපු දෙයක් ගැන තමයි ඔබට දුකක් ඇති වෙලා තියෙන්නේ මනසට. නැත්නම් ඔබ ඊටාම කැමති වෙච්ච කෙනේ ඔබගෙන් වෙන් වෙලා ගිය නිසා හෝ ඔබගෙන් ඒ ජීවිතේ අසාර්ථක වෙච්ච නිසා ඔබ දුක් වෙනවා. මේ දෙකට තමයි අපි බොහෝ විට මානසිකව දුක් විඳින්නේ. එහෙමත් නැත්නම් අනාගතයේ වෙන්න තියෙන දෙයක් ගැන ඒක වේවිද නැද්ද කියන අනුමානයෙන් අපි මනසින් දුක් විඳිනවා. මේක තමයි පින්නතුනි සාමාන්‍ය අපේ ජීවිතයේ ස්වභාවය. මේක හොඳට තේරුම් ගන්න. එතකොට දැන් ඔබ අපි කියමු ඊයේ වැඩට ගිහිල්ලා ආවා කියලා. වැඩ ඵලයේදී කවුරු හරි කෙනෙක් ඔබට බැන්නනේ. බැන්න කියලා කියමු. කවුරු හරි කෙනෙක් ඔබ අකමැති දෙයක් කළා කියලා කියමු. දැන් එයා ගැන මතක් කරනකොට මොකද වෙන්නේ? නෑ. ඒ වෙච්ච සිද්ධිය ගැන හිතට අමනාපයක් දුකක් නේ. හිතට ලොකු පීඩනයක් නේ. ඇත්තටම මේ මොහොතේ ඒ පුද්ගලයා ඒ වැරද සාමත්‍ය කරමින් ඉන්නේ. දැන් යා මේ වෙලාවේ වැරද කරන්නේ නැහැ. ඇතැම් විට දැන් මේ වෙලාවේ යා පින්කමක් කරනවා ඇති. මේ වගේම බණක් අහන්න තිබු හැරි ගිහින්. පින්නතුනි දැන් අපි මේ සිද්ධිය මතක් වෙනකොටම අපට මොකද සිද්ධ වෙන්නේ? අපි මේ සිද්ධියට ගිහිල්ලා මේ සිද්ධිය තුල අපි ජීවත් වෙනවා. මෙන්න පින්නතුනි මනසට දුක් පීඩා ඇති වෙන විදිය. ඒ නිසා අපි දුක් පීඩා වලින් නිදහස් වෙන්න කියලා මෙතෙක් කල මොකද කරලා තියෙන්නේ? අපි දුක් පීඩා වලින් නිදහස් වෙන්න කියලා අපි හුඟක් ඉගෙන ගත්තා. හුඟක් හොඳ රටකට ආවා. ඇතැම් විට රැකියාවල් කරනවා, මිල මුදල් උපයනවා, යාන වාහන ගන්නවා. අපි මේව තමයි කරන්නේ ජීවිතේ දුක් නැති වෙන්න කියලා. ඇත්තටම පින්නතුනි මේ ටික කළාම ජීවිතේ දුක් නැති වෙනවද? මේ ටික කළා තමන්ට කැම බීම ටිකක් ලබන්න පුළුවන්. මේ ටික කළා තමන්ට හෙවණට ඉන්න නිවසක් හදාගන්න පුළුවන්. අවකාශයෙන් බේරෙන්න හොඳ සුව පහසුකම් සහිතව ගෙදරක් තමන්ට හදාගන්න පුළුවන්. නමුත් ඒ කොච්චර හොඳ ලස්සන සුව පහසු ගෙදරක තමන් හිටියත් ඔබගේ හිතට අමනාප සිතුවිල්ලක් ආවොතින් බලන්න ඔබට ඒ පහසුකම් ටිකේ ආස්වාදය තියෙනවද? මනසට පිනතුනි ඒ සතුට ඔබට දැනෙන්නේ නැහැ. හැබැයි යම්කිසි කෙනෙකුට ඒ පහසුකම් ටික නැතුව හරි ඒ කෙනා පිට ගෙදරක හරි ඉන්නවා කියුවොත් හැබැයි ඒ කෙනාට මේ දර්ශනය තියෙනවා, දුක ඇති වෙන හැටි හරියට යාට පේනවා. එයා දුක් විඳිනවද? එයා දුක් විඳින්නේ නැහැ. එයා අර දුකෙන් නිදහස් වෙනවා. දැන් මේකෙන් කියන්නේ රැකියාවල් කරන්න එපා, ඉගෙන ගන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. ඒක හොඳට කරන්න. දැනට වඩා හොඳට කරන්න ඒවා. දැන් එක ડોක්ටරේට් එකක් තියෙනවා, තව එකක් පුළුවන් නම් කරන්න. වරදක් නැහැ. නමුත් ඒව කන්න ගමන් Taman දැනගන්න ඕන සැබෑ ලෙසම මනසට දුක ඇති වෙන ක්‍රමය මොකද්ද? අන්න ඒකෙන් නිදහස් වෙන මොකද්ද කරන්න ඕනේ කියලා. එතකොට අපට යම්කිසි විදියක මනසට දුකක් ආවනම්, මනසට පීඩාවක් ආවනම්, හිතේ තියෙන සතුට නැති වුණා නම් කොහොමද නැති වෙලා තියෙන්නේ? ඔබේ හිතේ තියෙන ලස්සන ගතිය, හිතේ තියෙන සතුට නැති වුණා නම් නැතුණේ මොකක් හින්දද? නැති වුණේ ඔබ දැකපු, අහපු, ආස්වාද ලැබපු දෙයක් ගැන. ඒ විතරක් නෙවෙයි, ඒ දේ පිළිබඳව ඔබ නැවත හිතන මොහොතේ තමයි ඔබට ඒ දුක ඇති වෙන්නේ. ඒ සිද්ධිය ගැන ඔබට හිතනකොට තමයි ඒ දුක ඇති වෙන්නේ. එතකොට ඒ දුකෙන් නිදහස් වෙන නම් මොකද අපි කරන්න ඕන? අතීතය අමතක කිරීමද? මොලේ මොන හරි අතීතයේ පිළවෙන මතක තියෙනවා නම් ඒ සැයිල නැති කිරීමද මේ කියන්නේ? ඈ මෙමරි එක නැති කරන්නේ මේ ඩිලීට් කරන්නේ මේ කියන්නේ? මෙමරි එක ඩිලීට් කරන්න කියලා බුදුදහමෙන් කියන්නේ නැහැ. බොහෝ දෙනෙක් මේක වරදවා තේරුම් ගන්නේ. බුදුදහමෙන් කියන්නේ වර්තමානයේ ජීවත් වෙන අතීතය අමතක කරන අනාගතය අමතක කරන්නේ බුදුදහමෙන් කියන්නේ කියලා. පින්නතුනේ බුදුදහමේ කොතනවත් එහෙම කියලා නැහැ. බුදුදහමෙන් කියන්නේ පින්නතුනේ කාරණා දෙකයි අපි දිනු කරන්න ඕන. කාරණා දෙකයි අපි හුඟා දහම් නැහැ බුදුදහමේ. බය වෙන්න දෙයක් නැහැ. පුරුදු කරන් තියෙන දෙකයි. අභිඥා කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ බුදුහාමර දේශනා කරනවා බුද්ධිමත් කෙනෙක් නම් ඔබ බුද්ධිමත් කෙනෙක් නම් ඔබට දිනු කරන්න තියෙන දෙකයි. වඩන්න තියෙන දෙකයි. මොකක්ද ඒ දෙක? ඒ තමයි සමතියයි විදර්ශනාවයි. හිත තැම්පත් කිරීමත් ඒ තැම්පත් කරපු සිතින් අනිත්‍යතාවය බැලීමත් විතරයි අපිට කරන්න තියෙන්නේ. හැබැයි ඒක නිකන් කරන්න බෑ. ඒක කරන්න නම් ඊට කලින් හොඳ දැනුමක් තියෙන්න ඕන තමන් මොන මාර්ගයකද යන්නේ කියලා. එනිසා පින්නතුනි එහෙනම් අපේ දක්ෂතාවය කියලා කියන්නේ මොකද්ද? අපේ දක්ෂතාවය කියලා කියන්නේ දුකෙන් නිදහස් වීම, දුක් පීඩා වලින් නිදහස් වෙච්ච ප්‍රමාණයටයි අපේ දක්ෂතාවය කියලා කියන්නේ. අපිට හුඟක් අධ්‍යාපන සුදුසුකම්ති වුණා කියලා අපි දක්ෂය කියලා බුදුදහමෙන් කියන්නේ නැහැ. අපට මානසිකව ලොකු වැටුමක් ලැබුණා කියලා අපි දක්ෂය කියලා බුදුදහමෙන් කියන්නේ නැහැ. බුදුදහමෙන් කියන්නේ අපි දක්ෂයි කියලා අපි කොයිතරම් දුරට මානසික පීඩා වලින් අඩු කෙනෙක්ද කියන එක මතයි අපේ දක්ෂතාවය තීරණය වෙන්නේ. මානසික පීඩා අඩු වෙන නම් අපි මොකද කරන්න ඕන? මානසික පීඩා අඩු වෙන්න නම් මෙන්න මේ දර්ශනය දුක ඇති වෙන නැති වෙන ක්‍රමය ගැන හරියට දැනගන්නට ඕන. ඒක ධර්ම දේශනා එකක් දෙකක් හරි සිය ගානක් හරි අහන්න ඕන. දැන් අපි පින්නතුනේ අපේ මන දහම් තාම කියවනවා, තාම අහනවා බණ. බණ එකක් කියනකොට අපි බණ 25ක් විතර අහනවා. අහලා අහලා හැමදාම අපි ධර්මඥානෙ දිනු වෙනවා. පින්නතුනේ මේක දිගටම කරන්න ඕන අපි ඒකයි. නිවන් දකිනකම කරන්න ඕන බණ අහන එක. හිතන්නේ අපි දැන් අපි බණ දන්නවා කියලා අපි නිකන් ඉන්න බෑ අපිට ඒකයි. බණ අහන්න අහන්න තමයි පින්නතුනේ හරියට මේ සිද්ධාන්තය තේරෙන්න ගන්නේ අපට. එතකොට මේක ටිකෙන් ටික හිතේ ස්ථාවර බවට පත් වෙනවා. දැන් මේක අපි අහලා එළියට යනකොට මායිතින් සැපලෝගේ තමයි. මේ කොච්චර බණ ඇහුවත් අහනකොට ඇතැමිට නිවන් දැක්කා වගේ අපි ඉන්නවනේ. නමුත් පින්නතුනේ එළියට බැහැලා කවුරු හරි දැක්ක ගමන් අමනාප කෙනෙක් දැක්ක ගමන් මායිතින් සුහුරුදු කෙනාම තමයි. ආයි අර ලේ වතුර වෙන එක ආයි වෙනවා. පින්නතුනි ඒක වෙනවා අපිට. එහෙම තමයි නැත්තේ නෑ. නමුත් ඒක ටිකෙන් ටික අඩු වෙන නම් පින්නතුනි අපි දහමත් එක්කම දිග කාලයක් ඉන්නට ඕන. මොකද අපි ජීවිතේ පුරුදු කරලා තියෙන්නේ දිගටම සසරේදී දුක් ඇති වෙන පැත්ත තමයි අපි පුරුදු පුහුණු කරලා තියෙන්නේ. එනිසා පින්නතුනි තමන්ගේ ජීවිතේ සාර්ථක වෙන නම් නිතරම කරුණු හතරකින් තමන් දිනු වෙනට ඕන. මොනවද ඒ කාරණා හතර? නිතරම කල්යාණ මිත්‍රව ආශ්‍රය කරන්න ඕන. මේ ධර්මයේ කියා දෙන කල්යාණ මිත්‍රව ආශ්‍රය කරන්න ඕන. ඒ කල්යාණ මිත්‍රය කියන්නේ මේ වගේ ඇතැමිට පේන කෙනෙක් වෙන්න පුළුවන්, සජීවී කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් ඇතැමිට බණ පොතක් වෙන්නත් පුළුවන්. CD එකක් වෙන්නත් පුළුවන්, වෙබ්සයිට් එකක් වෙන්නත් පුළුවන්. දැන් අලුත්ම ක්‍රමයට පිනොත් අපි හුඟක් වාසනාවන්තයි. අපිට පුද්ගල මුණ ගැහෙන්න ඕනේ නැහැ. ලෝකේ ඕන තැනක ඉන්න හොඳම කෙනාගේ දේශන ටික අපිට අහන්න පුළුවන්. ලෝකේ ඉන්න ඉහළම බුද්ධිමත් කෙනා ලියපු පොතපත් අපේ ගෙදර කාමරේ ඉඳන් බලන්න පුළුවන් අපට. අපි හුඟක් වාසනාවන්තයි. දැන් බුදුහාඳුර හිටිය කාලේක වගේ නම් ඇතැමිට බුදුහාඳුර අපිට සජීවව බලන්න තිබෙ මෙහි ඉඳන්. උන්වහන්සේ නැතුණත් පින්නතුනේ ඒ දහම සජීවව බලන්න පුළුවන් විදියට පින්නතුනේ ආද මාධ්‍ය තුල තියෙනවා. එනිසා අපි හුඟක් වාසනාවන්තයි. හැබැයි අපේ ලොකු උනන්දුවක් ඇති වෙන්න ඕනේ මේ ගමන යන්න ඕනේ කියලා එකයි. මොකද පින්නතුනේ මේක තමයි ජීවිතේ නියම යථාර්ථය. මේ යථාර්ථයේ තේරුම් ගන්න තමයි අපි දක්ෂයන් බවට පත් වෙන්නේ. අපි දක්ෂයන් කියලා කියන්නේ මොකද්ද? බාහිර රූපයකට, ශබ්දයකට අපේ හිතේ තියෙන සතුට නැති කරන්න බැරි වෙනවා. බාහිර රූපයකට, ශබ්දයකට, ගඳ සුවඳකට, බාහිර දෙයකට අපිව පාලනය කරන්න අපේ හිතේ තියෙන සතුට නැති කරන්න බැරි නම් තමයි අපි දක්ෂයි කියලා කියන්නේ. අන්න ඒ දක්ෂතාවය ඇති වෙන්න නම් පින්නතුනේ අපේ හිතේ සම්පූර්ණ අවබෝධයක් තියෙනට ඕන. දැන් තමන්ගේ හිතේ ස්වභාවය මොකද්ද කියලා හොඳට කල්පනා කරලා බලන්න. තමන්ගේ හිතේ දැනට තියෙන සිතුවිල්ල මොකද්ද කියලා. ඒක වේගෙන් යන අරමුණෙන් අරමුණට වෙනස් වෙනවා. දැන් මිට තමන්ගේ ගෙදර වෙන්න පුළුවන්, අම්මා තාත්තා වෙන්න පුළුවන්, දරුවෝ ගැන වෙන්න පුළුවන්. වේගෙන් මේක මාරු වේ යන්නේ. හැබැයි මතක් කරනකොටම බලන්න තමන් දැන් මොකක් ගැනද හිතන්නේ කියලා. හිතනකොටම පිනතුනි දක්ෂ වෙන්නට ඕන. දැන් මේ ඒ යථාර්ථ සිද්ධියට යනව නෙවෙයි. දැන් මෙහි ඉඳන් තමන්ගේ මේ මනසයි තමන් කියවන්නේ කියලා, තමන්ගේ මයින්ඩ් එක රීඩ් කරනවා කියලා තමන් දැනගන්න ඕන. එහෙම තමන් දැනගත්තොත් ඒ එන අරමුණ වලින් තමන් කේන්ති ගන්නවද? ඒ අරමුණකට තමන් ආසා ගන්නවද? ආසා කරනවත් පිනතුනි කේන්ති ගන්නවත් දෙයක් නැහැ. ඔබ හීනෙන් දැකපු ලස්සන මලක් තියෙනවා කියමු, ලස්සන මල්වත්තම්. ඔබ ඒ ගැන හීනෙන් අවදි වුණාම ඒකට ආසා කරලා හොයාගෙන යනවද? ඔබට හීනෙන් කවුරු හරි බැන්නොතින් ඒ බැන්න සිතුවිල්ල ගැන එයා හොයාගෙන යනවද? අවදුණාට පස්සේ, අවදුණාට පස්සේ පිනොතින අපි යන්නේ නැහැ. පිනොතින ඔබ කල්පනා කරලා බලන්න ඒ හීනෙන් දකින්න එකයි මේ දැන් දකින්න එක අතර වෙනසක් තියෙනවද? සාමාන්‍ය ලෝකෙදි කෙනෙකුට හිතන්න පුළුවන් වෙනසක් තියෙනවා. දැන් මේ ලෝකෙදි දෙයක් වුණොත් ඇතැම් විට වරදක් වුණොත් නඩු කියන්න පුළුවන්, යන්න පුළුවන්, එහෙම කියලානේ. අර මොනවතින් වෙන්නේ නැහැ කියලා. දැන් හීනේදි කාට හරි ගැහුවට බය නැහැ. ඈ දඬුවම් නැහැ මොකද? හැබැයි දැන් කවුරු හරි ගැහුවදින් කාට හරි ඇතැම්ට හිරියන්නත් වෙනවා. නේද? ඒක තමයි සාමාන්‍ය අපට බරපතල වෙනසක් විදිහට පේන්නේ. නමුත් පින්නතුණි ඒ සාමාන්‍ය බරපතල වෙනසක් අගේ තියුණට ඒක ලොකු වෙනසක් නෙවෙයි. ඒ හිරේ දාන එක ලොකු දෙයක් කියලා හිතන්න එපා. අපේ හීනේදී දකින සිතුවිල්ල පිනතුනි මේ දකින සිතුවිල්ල අතර ලොකු වෙනසක් නැහැ. ඔබ හීනේදී යම් කිසි දෙයක් ගැන අමනාපයෙන් ඉන්න අවස්ථාවකදී ඔබ මිය ගියොතින් හීනෙන් කවුරු හරි එක ගහ ගනිමින් ඉන්නකොට මිය ගියොතින් මොකද වෙන්නේ? ඔබ හිර යන්නේ නැහැ. හැබැයි ඔබ ඉපදෙන්නේ ඊට සුදුසු තැනක. ඒක මතක තියාගන්න. ඈ හිරේ නොගියට හිරේ ගියොතින් ඇතැමිට අවුරුදු 10 15 අපි ඉතරයි. ඊට වඩා ලොකු හිරේක ඔබට යන්න වෙනවා හීනේදී හරි ගහගත්තොත්. ඒ මොහොතේදි මිය ගියොතින්. මනස කියලා කියන්නේ හීනේදී තමයි පින්නතුනේ හිතේ නියම ස්වභාවය ප්‍රකට වෙන්නේ. දැන් අපි මේ මොහොතේදී අපි නිතරම මේ පංච ඉන්ද්‍රියයන්ගෙන් ගන්න දේවල් ඇතුළට ගනිමින් දැන් මේ ඉන්නේ. නිදියනකොට වෙන්නේ පංච ඉන්ද්‍රියයන්ගෙන් ගන්න අරමුණු ටික නිරුද්ධ වෙනවා. මනසින් කලින්ගත්තු අරමුණු ටික නැවත කියවමින් ඉන්නවා. ඒකත් එක ජීවත් වෙන්නේ. ඒක ඒ නිසානේ පිනතුනි හීනේදී අපට ඇතැම්මිට උදව් කරපු කෙනත් පේනවා, ගහ බැනගත්තු කෙනත් පේනවා. ඒ ඔක්කොම මිශ්‍ර වෙලා තමයි පේන්නේ. ඇතැම්මිට යාළුවෙක් මුණ ගැහෙන පේනවා. ඒ යාළුව මුණ ගැහෙන යන ඔබගේ වාහනයක් පේනවා. වාහනේ යනකොට තමන් අමනාප කෙනෙක් ඉස්සරහට එන එකක් පේනවා. ඒ ඔක්කොම ටික කලින් ලැබපු අත්දැකීම් ටික අර හීනේදී ඔක්කොම මිශ්‍ර කරලා දැන් දෙනවත් තමන්ට. පින්නතුනි දැන් මේ මොහොතෙත් වන්නේ ඒ දෙයමයි. ඒකේ ලොකු වෙනසක් නැහැ. වෙනසකට තියෙන්නේ සමාජ සම්මත විදියේදී ඒක වරදක් කියලා පෙන්නනවා. නමුත් ඒ වරද පින්නතුනි සමාජ සම්මත සම්මුති සත්‍ය විදියට වැරදි හෝ නිවැරදි හෝ තීරණය කළාට ඊට වඩා ගැඹුරු දෙයක් මනස තුල ක්‍රියාත්මක වෙනවා මේ මොහොතේ. ඒ නිසා පින්නතුනි මනස දිනු වෙන්න හොඳ දේවල් කරන්න මොකද වෙන්නේ පින්නතුනි? දැන් මෛත්‍රී භාන වැඩිම අනිසංස විදියට කියනවා නපාපකං සුපිනම් පස්සති කියලා. මෛත්‍රී භානාවේ අනිසංසයක් කියනවා සිහිනෙන් නපුරු සිහින පේන්නේ නැහැ කියලා. බලන්න පින්නතුනි තමන් සැබෑ ලෙස මේක ප්‍රායෝගික කරවතින් සිහිනේදිවත් තමන්ට හානියක් වෙන්නේ නැහැ. අන්න ඒකයි තමන්ට තියෙන වාසිය. අන්න ඒ වාසිය ලබා ගන්න නම් පින්නතුනි අපි මොකද කරන්නට ඕන? අපි අපේ හිතට වෙන්නේ මොකද්ද කියන එක හොඳට හඳුනා ගන්න ඕන. හිතට එහෙම යන්න දෙන්න එපා. කොහොම හරි ඇදලා බැඳලා තියාගන්න මේක. හිත අරමුණ වලට යනවා. ලංකාවට යන්න පුළුවන්, වෙන ග්‍රහලෝකයට යන්න පුළුවන් නේද? ඇමරිකාවේ තව ස්ටේට් එකකට යන්න පුළුවන්, ඕස්ට්‍රේලියාවට යන්න පුළුවන්, ජර්මනියට යන්න පුළුවන්, හිට්ලර් හම්බ වෙන්න පුළුවන්. ওই හැමදේම මේ අතර වෙනව නේද? ඒ අතරෙදි පින්නතුනි තමන් හොඳට දක්ෂ වෙන්නට ඕන. දැන් තමන්ගේ හිතට මොකද්ද වෙන්නේ කියන එක ගැන. ඒ අරමුණු සිතුවට කමක් නැහැ. ඕන දෙයක් අරමුණු කරගත්තට කමක් නැහැ. සම්මා සතිය දිනු වීමක් වශයෙන් පිනදෙන අපට ඕනම දෙයක් මතකයේ දිනු කරගන්න පුළුවන්. සාමාන්‍ය ජීවිතේ විතරක් නෙවෙයි. අපි ඉපදෙච්ච මුල් කාලේ ඉපදෙච්ච දවසේ ඉඳන් මුණත් මතක් කරගන්න පුළුවන් සතිය දිනු කරවතින්. සමතේ වැඩුවතින්. ඉපදෙච්ච මොහොත පටන් නෙවෙයි පිනදෙන මාවකෝසේ හිටිය කාලේ දේවල් ටිකක් කියන්න පුළුවන්. සතිය දිනු කරාට පස්සේ මාවකෝසේ හිටිය කාලේ විතරක් නෙවෙයි අභිඥාලාභී රහතන් වහන්සේ කෙනෙකුට මහා කල්ප 500ක් ආපස්සට සිහි කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කෙනෙකුට සීමාවක් නැහැ. ඕන තරම් අතීතයේ සිහි කරන්න පුළුවන්. සිහි කිරීම නෙවෙයි පිනතුනි වරද. ඒ සිහි කරනකොට අපි අතීත අරමුණට ගිහිල්ලා ඒ තුල ජීවත් වන ගතිය ටිකෙන් ටික අඩු කරන්න ඕන. ඒක අඩු කරන නම් තමන්ගේ හිත ගැන හොඳ සැලකිල්ලෙන් තමන්ගේ ශරීරයට මොකද්ද වෙන්නේ කියන එක ගැන නිතර ශරීරය ගැන සිහියෙන් ඉන්න. කය ගැන සිහියෙන් ඉන්න. කය තමන්ගේ අම්බි ඉරියව්වක ඉන්නව නම් ඉරියව්ව ගැන හොඳ සැලකිල්ලෙන් ඉන්න. තමන්ගේ ඉරියව්ව මොකක් හරි දෙයක් කරනව නම් ඉරියව්ව ගැන හොඳට සැලකිල්ලෙන් ඉන්න. මේ ශරීරයේ තියෙන තමන්ට පුළුවන් වෙලාවට මේ ශරීරයේ තියෙන දෙතිස් කුණපේ ගැන මෙනෙහි කරන්න. මේ ටික ටිකෙන් ටික එළියට අරන් බලන්න. මනසින්ම ගන්න කෙස් ටික එළියට අරන් තියන්න. නියපොතු ටික එළියට අරන් තියන්න. හාම ගලවල එළියෙන් තියන්න. ඔක්කොම ටික ටික එළියෙන් තියන්න. එතකොට පේනවා මේ එකක් හැටියට මිශ්‍රව තිබුණට තිබිලා මේ ශරීරයක් කිව්වට මෙන්න මේ ටික නිර්මාණය කියලා තමයි පේන ගන්නවා. හැබැයි පස්සේ ආයෙ එකින් එක අලව ගන්න මේ පැත්තේ. නැත්තම් පිට හැලේ ওই ටික. පින්නතනි මනසින් වෙන් කරනකොට පිනතුනි තේරෙනවා Tamanට මේ අපි සත්‍යය කියලා කනවා ගත්තට ඇත්තටම මේ ස්ථාවර දෙයක් නෙවෙයි. හරියට අර වැලි ගොඩක් තියෙන තැනදී දැන් ගංගාවක් දකිනකොට වැලි ගොඩක් දකිනකොට අපිට මොකද්ද පේන්නේ? වැලි ගොඩක් දකිනකොට අපිට ඒ මොහොතේ වැලි ගොඩක් වගේ පේනව නේද? ඇත්තටම තියෙන වැලි ගොඩක්ද? වැලි ගොඩක්ද තියෙන්නේ? ඇත්තටම තියෙන වැලි කැට ටිකක් තියෙන්නේ. වැලි කැට ගොඩාක් එක තැනක එකතු කරලා තියෙන්නේ. ඒකට තමයි වැලි ගොඩ කියලා කියන්නේ. වැලි ගොඩ කියලා වෙන දෙයක් නැහැ. ගංගාවක් කියලා ගන්න. ගංගාවක් කියලා මොකද්ද පේන්නේ? ගංගාවක් කොච්චර දිගයිද? ගංගාවක දිග පින්නනේ වතුර බිඳුවයි. වතුර බිඳුවේ ඒ ගඟේම පේනතුනේ වතුර ටිකක් පෝප් එකට ගන්න බලන්න. ඒකට අපි ගඟ කියනවද? ගඟ කියන්නේ නැහැ. එතකොට ගඟ කියන්නේ මොකද්ද? ගඟ කියන්නේ සම්මතියක්. අර වතුර ටික එකට දිගට ගලනකොට අපි ගඟක් කියලා කියනවා. අර වැලි ටික ඔක්කොම එකට එකතු වෙලා තියෙන තැනදී අපි වැලි ගොඩක් කියලා කියනවා. මේ ශාරීරික කොටස් ටික එකතු වෙලා තියෙන තැනදී අපි මේකට පුද්ගලික ශරීරයක් කියලා කියනවා. පින්නතුනේ මේ ශරීරයම බලන්න අපි අනාගතයේ දවසක මේ ශරීරය අපට හැමදාම තියෙනවද? සාවරණ අවුරුදු 100ක් යද්දී ඈ 100ක් යන්නේ නැහැ. ඉතින් අපි උපරිම කියමු 100ක් කියලා. සම අවුරුදු 100ක් ගිය තැනදී මේ ශරීර ස්වභාවයට මොකද වෙන්නේ? මෙයාද පරිහරණය කළා හොඳට නාවල කියලා කණ්ණාඩි ළඟට දෙතුන් පාරක් ගිහිල්ලා හොඳට ලස්සන කරන් ආපු ශරීරය තව අවුරුදු 100කට පස්සේ කොහෙද පින්නතුනේ තියෙන්නේ? ඈ මේ පෘථිවියේ පිනතුනේ දූවිලි වල තියෙන. එතකොට එහෙනම් පින්නතුනේ අපි මේ ඇත්තටම ගන්න මේ ශරීරය මගේද කියලා බලන්න. මේක ඊටාම ටික කාලයකට අපි පරිහරණය කරන දෙයක් පින්නතුනේ. හැබැයි මේක නොවටිනා දෙයක් නෙවෙයි. මේක අවකාශයට උල්ල කරන්න එපා. මේක අපට ඊටාම පින්නතුනේ සතර හුඟා තින්කල මේක හම්බෙලා තියෙන. ශරීරය විතරක් නෙවෙයි ඔබගේ කෙස් ගහක් උනා තරම් බලන්නේ කෙස් ගහ කතරම් බලන්න. ඒ කෙස් ගහ ඒ තත්ත්වෙටපත් වෙන්න ඔබ කොච්චරනම් පින් කරා නැද්ද? ඒ මිනිස් කෙස් ගහ ඔබට ලැබෙන්න කෙස් ගහ සිතින් අපේ නිතරම වැටෙනවනේ. අපි ගණන් ගන්නවත් නැහනේ. නමුත් පින්නතුනේ ඒ කෙස් ගහ ඊටන් වටිනවා. ඒ කෙස් ගහ ලබන පින්නතුනේ ඔබ කොච්චර දන් දෙන්නේ නැද්ද? කොයිතරම් මේ වගේ සිල් රකින්නේ නැද්ද? ඇයි එහෙම කියන්නේ? ඔබේ කර්මය වෙනස් වුණා නම් ඔබට ලැබෙන ඔය වගේ කෙස් ගහද? බැරි වෙලාවත් ඔබ පිළිසින ගන්න වෙලාවේදී ඔබගේ කර්මය වෙනස් වුණා නම් ඔබ ඇතැමිට කිඹුලෙක්ගේ කුසේ බිත්තරයක් ලිප දෙන්න තිබුණා. ඔබ ඇතැමිට වෙන සතෙකුගේ කුසේ ඉප දෙන්න තිබුණා. ඒ තැන්වලින් වළක්වලා මිනිස් මවකගේ කුසේ පිළිස්නගෙන මේ තත්ත්වයට ආවේ පිනතුනේ නිකන් නෙවෙයි. මේ තත්ත්වයට ආවේ සසර මහා පින කනිසංශයක් විදියට. ඒ නිසා මේ ශාරීරික අවතක්සියට ලක් කරන්න, සෑලුවට ලක් කරන්න නෙවෙයි මේ කියන්නේ. මේ කියන්නේ පින්නතුනේ අපේ බුද්ධිය ලබා දීලා අපට ඉහළටම අපේ මනස ඉහළම මට්ටමට ගන්නයි මේ ධර්ම මේ කියන්නේ. මෙතන තමයි දක්ෂ වෙන්නට ඕන. ඒ නිසා තමන්ගේ හිත දියුණු කරනවා කියලා කියන්නේ තමන්ගේ ශාරීරිය අනුව ශාරීරියේ ස්වභාවයන් ටික බලන්න. ඔබගේ ඉරියව් ටික බලන්න, ආස්වාස ප්‍රස්වාස කරන විදිය ටිකක් බලන්න. සතර මහා භූත රූපයෙන් හැදිච්ච හැටි. ශාරීරියේ දැඩි ගතිය, ආපෝ තේජෝ වායෝ ආදී මෙන්න මේ සතර මහා භූත රූප ගැන පිටින් පිට බලන්න උත්සාහ කරන්න. ඒ වගේම ශාරීරියේ මිය ගියාට පස්සේ ශාරීරියේ ටිකෙන් ටික ශරීරය වෙන්නේ මොකද්ද කියන එක ගැන කල්පියාම බලලා තියන්න. මේව බලන්න බලන්න පින්නතුනි තමන්ට අවබෝධයක් ඇති වෙනවා. මේ ශරීරය කියලා කියන්නේ තමන්ට කියලා දැඩිව ගන්න තියෙන දෙයක් නෙවෙයි. මේක තමන් කලකට පරිහරණය කරන తాවකාලික දෙයක් කියලා තමන්ට පේන ගන්නවා. මේ ශරීරය තුල සත්‍ය පුද්ගලය පනවන්න බෑ කියලා තමන්ට තේරුම් ගන්නවා. එනිසා කියනවා නැචකින්චි ලෝකේ උපාදීයති කියලා. අත්ති කායෝති වා පනස්ස සතියේ පච්චුපට්ඨිතා හෝති නැචකින්චි ලෝකේ උපාදීයති කියලා. මේ ශරීරය තමන්ගේ කියලා සත්‍ය පුද්ගලෙක් හැටියට උහු ගන්නෙ නෑ. ਉਹ පරිහරණය කරන දෙයක් කියලා විතරයි ගන්නෙ. තමන්ගේ ශරීරය ගන්නෙත් නෑ. බාහිර ශරීරය ගැන හැම ගන්න යන්නෙත් නෑ. ඒ වගේම පින්නතුනි වේදනා ගැන නොඑක් විදිහේ වේදනා අපට එනවා. සැප වේදනා එනවා, දුක් වේදනා එනවා, උපේක්ෂා වේදනා එනවා. පින්නතුනි මේ වේදනාවේ ස්වභාවය මොකද්ද? දැන් මේ පින්නතුණු වාඩි වෙලා ඉනකොට ඉරියව් කීපයකට හැරෙනව නේද? දැන් වාඩි වෙලා හිටිය කකුල් දෙක දික් කළා, ආයි නැව්වා, ආයි දික් කළා, ඇරි පැතර නැවුණා නේ? පින්නතුණි මේ මොකද මේ වෙන්නේ? මේ වෙන්නේ කායිකව දැනෙන වේදනාව වෙනස් කර කර සැප වේදනාව කරාම යන්නේ. ටික වෙලාවක් වාඩි වෙලා ඉනකොට හිතනවා හරිය සනීපයි කියලා වාඩි වෙච්ච ගමනේ. ඊට පස්සේ ඊතන ටිකෙන් ටික යනකොට ඒ සැපගති අඩු වෙලා ටිකක් දුක පැත්තට යනවා. ඊට පස්සේ ආයි දික් කරනොන දික් කර ගමම්ම සතුටු යයි. දැන් නම් හරිය සනීපය දැන් තමයි වන්න හරි කියලා. ඔහොම ඔහොම පින්නතුනේ මුළු ජීවිත කාලයම කියලා කියන්නේ. දවස් දෙකක් නෙවෙයි අවුරුදු 60ක 70ක 100ක ජීවිත කාලයම කියන්නේ වෙන දෙයක් නෙවෙයි. ඔය ඉරියව් වෙනස් කරපු එකමයි ජීවිතය කියලා කියන්නේ. වෙන දෙයක් නෙවෙයි. වේදනා වෙනස් කරපු එකයි ජීවිතය කියලා කියන්නේ. බඩ පිරෙනකොට නිදා ගන්නවා. නිදාගෙන ඉවරල වැඩ කරනවා. වැඩ කරාට පස්සේ බඩගෙන යනවා. ආයෙ කැම ටිකක් ගන්නවා. කොහොම හෝම තමයි පිනතුනේ ජීවිතේ මේ ගියේ. වෙන දෙයක් නෙවෙයි. මෙන්න මේ වේදනාව කියන එක ඉස්තර දෙයක් නෙවෙයි, වෙනස් වෙන දෙයක්. මේ වෙනස් වෙන වේදනාව තුළ සත්‍යයේ පුද්ගලයේ පණවන්න බෑ කියන අවබෝධයක් Tamanට එනවා. මේ වේදනාව Tamanගේ කියලා ගන්න දෙයක් නෑ කියලා Tamanට එනවා. ඇයි පිනතුනේ මේක එහෙම හේතුව? වේදනාව තමන්ගේ දෙයක් නම් තමන්ට ඒක දිගටම තමන් කැමති විදිහට තියාගන්න පුළුවන් වෙනවා. දැන් ඔබගේ ගෙදර නම් ඔබ කැමති විදිහට ඔබ තියාගන්න ඕනේ නේ. ඒ වගේම ඔබේ ශරීරයට දැනෙන වේදනාව වෙන්න පුළුවන්. ඇහැට රූපයක් දැකලා ඇතිවන වේදනාව වෙන්න පුළුවන්. මේක ඉන්ද්‍රිය හයටම ඇති වෙනවා. ඒ වේදනාව තමන්ගේ දෙයක් නම් තමන් කැමති විදිහට පවත්වා ගන්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ ඒක දිගටම. අපිට එහෙම පුළුවන් ද තියාගන්න? අපට එහෙම තියාගන්න පුළුවන් කමක් නැහැ. පුළුවන් කමක් නැහැ කියලා කියන පිනතුනේ මේක අනාත්මතාවයක ස්වභාවය මේක. එතකොට මෙන්න මේක තේරුම් ගන්න පිනතුනේ ඇහැට රූපයක් දැකලා සැප වේදනාවක් ඇති වුණා නම් ඒ තුලින් හිතලා දුක් වේදනාවක් ඇති වුණා නම් මෙන්න මේ ඉන්ද්‍රිය හය ගැන ඇතිවන වේදනා ගැන ඇතිවන ඇලීම ගැටීම දෙක ටිකෙන් ටික අඩු වෙන්න ගන්නවා. මේක තමන්ගේ කියලා නොගන්න මට්ටමට එන්න යනවා. දැන් අපි වේදනා හොයාගෙන ආපස්සට යන්නේ බාහිරට යන්නේ. මෙන්න මේ වේදනා හොයාගෙන බාහිරට යන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. වේදනාව තුල යා උපේක්ෂා සංගත වෙනවා. ඒ වගේම යා හිතගෙනත් දන්නවා. හිතගෙන නිතර සැලකිල්ලෙන් ඉන්නවා. උහුට තියෙන වටිනාම දේ තමයි හිත. පින්නතුනේ දහම තේරුම් ගන්න පින්නතුනේ තමන්ගේ ජීවිතේට ලොකු වටිනාකමක් ලැබෙනවා. ඒ වටිනාකම කොහොමද එන්නේ? ඒ වටිනාකම ඉන්නේ පින්නතුනි තමන්ගේ හිතත් එක්කයි. තමන් නිතර මෙනි හිත හුවා ආරක්ෂා කරනවා. හිත අනතුරු වලටපත් වෙන්න දෙන්නේ නැහැ. දැන් මේ පින්නතුන ගිහවල කුඩා දූපුතුන් ඉන්නවනම් හුඟක් ආරක්ෂා කරනව නේ නේ හැවගේ බලා ගන්නව නේ නේ නිදිය ගන්නකොටත් බලනවා මේ පින්නතුනේ ඒ තරම් ඉතින් අන්නේ වගේ අවධානයක් පින්නතුනේ තමන්ගේ හිතගෙනක් තියාගන්න ඇහෙන් රූප දකිනකොට කනෙන් ශබ්ද අහනකොට නාසයෙන් ගඳ සුවඳ විඳිනකොට මනසට වෙන්නේ මොකද්ද කිය මනසේ ස්වභාවය මොකද්ද කියන එක ගැන හොඳ සැලකිල්ලෙන් ඉන්න හිතේ ස්වභාවය ගැන සැලකිල්ලෙන් ඉන්න සැලකිල්ලෙන් ඉන්නකොට පින්නතුනේ සැලකිල්ලෙන් ඉඳීමම තමයි තමන්ට අකුසල් සිතුවිලි නොයන ක්‍රමය. ඒව නැති කරන්න ඕනේ කියලා අමතු උත්සාහයක් නැහැ. හිතගෙන අවධානයෙන් ඉන්නකොටම තමන්ගේ අකුසල් සිතුවිලි දුරු වෙනවා. දැන් මේ පින්නතුන කවුරු හරි කිව්වොත් දැන් ඔයා කේන්ති කියලා නේද ඉන්නේ කියලා කියනකොටම නැති වෙනවනේ කේන්තිය. අපිට ලැජ්ජයි. දිගටම කේන්තියෙන් ඉන්න බෑ. කවුරු හරි කෙනෙක් මතක් කරලා දුන්නොත් දැන් ඔයා කේන්තිය නේද ඉන්නේ දැන් ඔයා මං ගැන ඊර්ෂ්‍යා වෙන්නේ නේද ඉන්නේ කියලා කිව්වොත් කියනකොටම පින්නතුනේ මට ලැජ්ජ හිතෙනවා. අන්නේ වගේ තමයි පින්නතුනේ හිතගෙන හොඳට සැලකිලා ඉන්න ඕන දෙයක් බලන්න. ඇස් වහගෙන ඉන්න නෙමෙයි කිව්වේ බුදුහාඳුරෝ. ඇස් වහ ගන්නවත් හන් දෙක වහන්නවත් මේ බුදුදහමේ කියලා තියෙන ඕන තරම් දේවල් බලන්න. කවන්නේ. හැබැයි බලනකොටම පින්නතුනේ හොඳ සැලකිල්ලෙන් ඉන්න තමන් බලන දේ ගැන. කොහොමද සැලකිල්ලෙන් ඉන්නේ පින්නතුනේ? සැලකිල්ලෙන් ඉන්නේ ඒ අරමුණු හරහා තමන්ට මනසට හානියක් නොවන විදියට. තමන්ට මනසට හානියක් නොවෙන්න නම් කොහොමද ඒ එන අරමුණු ගැන බලන්නේ? බලන්න ඕන බුද්ධිමත්ව බලන්නට ඕන. මේක පින්නතුනේ හොඳ කල්පනාවක් අහගන්න. මෙන්න මේක තමයි පින්නතුනේ තමන් සසර කොච්චර පින් කළද කියලා තමන්ට බලා ගන්න තියෙන අවස්ථාව. ඒ පින නැත්නම් මේක කියන වෙලාවේදී වෙන දේක් මතක් කරගෙන ඉන්නේ. නැත්නම් හැදෙන්නේ මෙතන නෑ. තමන්ටම තමන් ගැන බලා ගන්න පුළුවන් තමන් කොච්චර සසර පින් කරපු කෙනෙක්ද කියලා. පින්නතුනේ තමන් යමක් බලනකොට අහනකොට ගඳ සුවඳ විඳිනකොට මේ ඉන්ද්‍රියන් හයෙන් යම් කිසි අරමුණක් තමන් ගන්නවනම් ඒ ගන්න දේ ස්වභාවය තමයි ඒ දේ අතීතයේ තිබුණු දෙයක් නෙවෙයි මේ මොහොතේ හේතුඵල නිසා මේ මොහොතේ ඇතිවෙච්ච දෙයක් කියනවා. දැන් උදාහරණයක් ගන්න. දැන් මේ ශබ්දය අහන්න බලන්න. දැන් මේ ශබ්දය. මේ ශබ්දය කලින් තිබ්බද? ඒ ශබ්දය අහුනට පස්සේ ඉතුරු වෙනවද ඒක? කලින් තිබ්බෙත් නැහැ. ශබ්දෙන් පස්සේ ඉතුරු වෙන්නෙත් නැහැ. ඒ කනට ඇහිච්ච දේ. ඒ කනට ඇහිච්ච දේම තමයි පින්නතුනේ මේ ඇහැට දකින රූපත්, නාසයට විඳින ගඳ සුවඳත්, දිවට ලබන රසයත්, ශරීරයට විඳින සෝයත් මේ ඉන්ද්‍රියන් හයම ගන්න අරමුණවල ස්වභාවය තමයි. ඒක අතීතේ ඉඳලා මෙතෙන්ට ආව නෙවෙයි, වර්තමානයේ ඉඳලා අනාගතයට යනව නෙවෙයි. පින්නතුනි මේ දහම අහනකොට පින්නතුනි අපට ඇතැම් විට තේරෙනවද දන්නේ නැහැ. මේ පින්නතුනිගේ වටිනාකම තේරෙනවද දන්නේ නැහැ. පින්නතුනි මේ දහම මහාන සසර පෙරම් පුරාගෙන ආපු අය දෙවිවරු බ්‍රහ්ම පින්නතුනි සාදුකාර දීලා මේ ලෝකය පින්නතුනි දෙවනත් කළා. මේ දහම ලෝකෙට ඇහෙනකොට, මේ දහම ලෝකෙට දේශනා කරනකොට මාරයා කම්පා වුණා. මේ දහම දේශනා කරනකොට මහා බ්‍රහ්මිය ඇඟේ ලොමු දහගින්න ගියා. එයා ලෝකේ නිත්‍යයි කියලා හිතාගෙන හිටිය ලෝකය. මේක සරල දෙයක් නෙවෙයි පින්නතුනි. මේක තමයි බුදුහාඳුරෝ බොමැණදී අවබෝධ කරගත්තේ. මහලු වීම දුකයි ලැඩවීම දුකයි කියන එක බුදුහාඳුරෝ අවබෝධ කරගත්තේ ගිහිගෙන ඉක්මන කලින් සතර පෙරණෙවිත දකිනකොට. ඒ යථාර්ථය නෙවෙයි බුදුහාඳුරෝ. බුදුහාඳුරෝ බුදු වෙනකොට තේරුම් ගත්තේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එක. මෙන්න මේ හේතුඵල ධහම නොදෙනී හටගෙන නොදනුවත්ව මෙන්න මේ හේතුඵල ධහමේ හට ගැනීමයි දුක කියලා කියන්නේ. අපි පින්නතුනේ මේ ඉන්ද්‍රිය හරහා යම් අධ්‍යක්ෂයක් ලබනවා නම් ලබනවා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයක් ඒ මොහොතේ හට ගන්නවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ ඒ මොහොතේ ඉතුරු නැතු අතීතයෙන් මෙතනට නොපෙමින මේ මොහොතේ හට ගන්නවා. මේ මොහොතේම නිරුද්ධ වෙනවා. පින්නතුනේ මේක තමයි දුකෙන් නිදහස් වෙන මාර්ගයේ තියෙන පින්නතුනේ ස්වර්ණමය ద్వාර. මැණික් වලින් හදපු නැත්නම් රත්තරන් වලින් හදපු දොරටුව මේක. මේක පිනතුනේ තමන්ගේ ජීවිතයට බැසගන්නේ තමන්ගේ පිනත් එක්ක. තමන්ගේ පින තමන් සසර කොච්චර පින් කළද කියන එක, තමන් කොච්චර සසරේදී මේ දහමට කැපවෙච්ච කෙනෙක්ද කියලා බලන්නේ මෙන්න මේ දහම අහන්න තමන් දරන උත්සාහය. මේ අහන දහම තමන්ගේ ජීවිතය තුළින් යථාර්ථයක් බවට පත් කරගන්න දරන උත්සාහය තමයි තමන් කොච්චර සසර භාග්‍ය සම්පන්න කෙනෙක්ද කියලා බලන එක. බුදුහාඳුර කෙනෙකුට පින්නතුනේ කෙනෙක් මුණ ගැහිච්ච ගමන්ම බුදුහාඳුර එක පාරම යාගේ මනස රීඩ් කරනවා, මයින්ඩ් එක රීඩ් කරනවා. එක පාරම බලන යාගේ කුලයවත් ලස්සනවත් වයසවත් යාගේ ජාතියවත් මුකුත් බුදුහාඳුර බලන්නේ නැහැ. කෙනෙක් දැක්ක ගමන්ම එක පාරම මනසට යාගේ බුදුහාඳුරගේ සිත විහිදුවලා බලනවා මේක අවබෝධ කරගන්න යා සසර කොච්චර උත්සාහයක් දරලා තියෙද කියලා. එච්චරයි බලන්නේ බුදුහාඳුර. ඒ මට්ටමට අනුව බුදුහාමුදුර ධර්ම දේශනා කරනවා. පින්නතුනේ අපි යම් තා ජීවිතය අධ්‍යක්ීම් ලබනවා නම් අපේ මතකයේ කියලා දෙයක් තියෙනව නැත්තේ නෑ. ඒ මතකෙන් දෙයක් එන දෙයක් තියෙනවා. ඒ මතකයත් එක්ක එන සිතුවිල්ල විතින් විත වෙනස් වෙමින් ආපු එකේ ප්‍රතිඵලයක් තමයි අද මේ කියලා කියන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ මතකයේ කියලා කොතන හරි දෙයක් තියෙයි කියලා. සාමාන්‍යයෙන් මනෝවිද්‍යාඥයන් කියන අහවල ස්ථානේ තැන්පත්වල තියෙයි කියලා. බුදුදහමෙන් එහෙම කියන්නේ නෑ. බුදුදහමෙන් කියන්නේ ඒ මොහොතේ ඕනම වෙලාවක මේක උපදවා ගන්න පුළුවන්. ශරීර නැතුණත් පුළුවන් කරන්න. දැන් මනෝවිද්‍යාඥයන් භෞතික විද්‍යාඥයන් කියන හැටියට මේ ශරීරය ෆිසිකලි තියෙන්න ඕන. මේ මොලේ මේ කොටස තියෙන්න ඕන, මෙමරිය තියෙන්න. වෙනතන හැම මෙමරියක් ඕනේ නැහැ. මේ ශරීරය මේ වාතයේ තියෙන ඡායාවක් බවට පත් වෙන සමහර විට හිතින්. එතකොට මෙමරිය එහෙනම් කොහෙද තියෙන්නේ? භෞතික දෙයක නෙමෙයි මේ තියෙන්නේ. මේ තනිකර මනසත් එක්ක භෞතිකත්වයේ ඉක්මවල තියෙන ස්වභාවය මේ ශරීරය යම් සිදුවක උපකාරයක් වෙනවා මේ මතකේ තියාගන්න. නැත්තේ නෑ. නමුත් ශරීරේ නැතු නෑ කියලා මතකෙට හානියක් නෑ. මතකෙට හානියක් නෑ. මේ මනුස්ස ශරීරය මතදී මේ ශරීර කොටස් ටික ඕන. හැබැයි මීට වඩා වෙනස් භවයන් තියෙනවා. එතෙන්දී මේ භෞතික සත්‍ය ඕනේ නෑ. දැන් මේ වතුර ටික බලන්න. මේ වතුර ටික ලික්විඩ් එකක් විදිහට තියෙනකොට තමයි කෝපයක් ඕනේ. හැබැයි මේ වතුර ටිකම බලන්නේ පින්නොතිනේ අයිස් කැටයක් කරවතින් කෝපයක් ඕනද? කෝපයක් ඕනේ නැහැ මේකට. මේ වතුර ටිකම වාෂ්ප කරවතින් මේ වතුර ටික පේනවද? වතුර ටික පේන්නේ නැහනේ. එකම වතුර ටික බලන්නේ පින්නොතිනේ. එකම වතුර ටිකේ ස්වභාවය අනුව ඒකේ අවස්ථා වෙනස් වුණා. ඒ වගේම තමයි අපේ ශරීරයත්. අදාපට මේ වගේ රළු ශරීරයක් වන අදාපට තියෙන විඥානයේ ස්වභාවය අනුව, කර්ම ස්වභාවය අනුව. හැබැයි මේකම එක එක මට්ටම් වලින් වෙනස් වෙන භවයන් තියෙනවා. ඒ භවයේදී උනත් පින්නතුනේ මනස ක්‍රියාත්මක වෙනවා. ඒ මනස ක්‍රියාත්මක වන්නේ පින්නතුනේ අතීතේ එන දෙයක් විදිහට නෙවෙයි, හැම මොහොතෙම ඒ මොහොතේ හටගෙන ඒ මොහොත නිරුද්ධ වෙන අත්දැකීමක් විදිහටයි මේක තියෙන්නේ. ඒ නිසා පින්නතුනේ මෙන්න මේ අත්දැකීම තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. ජීවිතය කියන්නේ තමන් යමක් ගැන සිතන මොහොත. අපි යමක් ගැන යම් මොහතක සිතනවා නම් අන්න ඒ සිතන වෙලාව තමයි අපේ ලෝකය කියලා කියන්නේ. ඔබ ඔබගේ වාහනය ගැන හිතනකොට ඔන්න ඔබට වාහනයක් තියෙනවා. ඔබේ උපාධිය ගැන හිතනකොට උපාධිය තියෙනවා. දරුවෝ ගැන හිතනකොට ඔන්න ඔබ පියේ. අම්මා ගැන හිතනකොට ඔබ පුතෙක්. පන්සල ගැන හිතනකොට දායකයෙක්. වැඩපළ ගැන හිතනකොට සේවකයෙක්. හැම මොහොතෙම පින්නතුනි එක සිතුවිල්ලක් විතරයි අපේ හිතේ තියෙන්නේ. ඉන්ද්‍රිය හයෙන් මරමුණු ගත්තට හයෙන් එක විට ගන්න නැහැ. වේගය වැඩි වෙන නිසා අපිට හිතන ඔක්කොම එකට ගන්නවා කියලා. නමුත් එක ඉන්ද්‍රියකින් එක විට එක අරමුණේ ගන්න. අපේ ජීවිතය කියන්නේ පින්නතුනි එක මොහොතක සිතුවිල්ලක් තමයි ජීවිතය කියලා කියන්නේ. එතකොට ජීවිතය සාර්ථක කරගන්නවා කියලා කියන්නේ මෙන්න මේ වර්තමාන මොහොතේ මේ සිතුවිල්ලට උපරිම බර දාලා මේ සිතුවිල්ල සාර්ථක කරගන්නේ. පින්නතුනි දුකෙන් නිදහස් වුණා කියලා කියන්නේ මෙන්න මේ වර්තමාන මොහොතේ ඇතිවන ඇතිවීම නැතිවීම මේ පරිසම්පාදය අස්මින් සති දං හෝති අස්මින් අසති දං හෝති කියන මෙන්න මේ සිද්ධාන්තය තේරුම් ගත්තොතින් පින්නතුනි ඒ අවබෝධය මත හිටියොතින් එදාට තමන් වයසට ගියා කියලා දුකක් එනවද? මේ භෞතික ශරීරය වයසට යන පුළුවන් වයසට ගියාට ඒ වයස ගැන ශරීරය එදාට තමන්ගේ කරගෙන නැහැ. තමන්ගේ දරුවෝ එදාට ඉන්න පුළුවන්. නමුත් ඒ දරුවාගේ වයසට යෑම තමන්ට දුකක් වෙන්නේ නැහැ. ඒ දරුවාට උදව් කරන්න පුළුවන්. ඒ දරුවාට ලෙඩක් හැදෙන්නේ නැති දරුවා ලෙඩෙන් බේරන්න පුළුවන්. නමුත් ඒ දරුවගේ ලෙඩේ සමන් ලෙඩක් කරගන්නේ නැහැ. මොකද සමන් ඊට වඩා ඉහළ මානසිකත්ව කියන දරුවා කියලා කියන්නේ දකින්නකොටම දන්නවා මේ මනසයි ශරීරයයි එකතු වෙච්ච නාම රූප දෙකක් කියලා උෂ්ණිකව දකින හුරු වෙනවා. පින්නතුනි අපේ දක්ෂතාවය කියලා කියන්නේ මෙන්න මේක. මෙන්න මේ වර්තමාන මොහොතේ මෙන්න මේක දකින වාර ගාන දවසර පින්නතුනි තත්පරයේ හරි වැඩි කරගන්න. තත්පරයේ හරි මෙන්න මේ දකින්න තියෙන සතිය සහ විදර්ශනාව කියන දෙක සමත විදර්ශනා දෙක ටිකෙන් ටික ජීවිතේ දිනු කරගන්න. මෙන්න මේක තමයි පින්නතුනි දුකෙන් නිදහස් වීමේ සැබෑ මාවත. මෙන්න මෙවැනි සිතක් අපි ඇති කරගත්තොත් එදාට අපි දිනු කරගත්තු හිත පින්නතුනි තමන්ගේ අම්මා තාත්තාවත් කරනවටත් වඩා ලොකු සේවයක් ඒ හිත විසින් තමන්ට කරනවා. එදාට පින්නතුනි තමන්ගේ ජීවිතේ වහක් වැඩපළ තියෙන පුළුවන්. රාජකාරි වැඩ ඉහෙල මේවා තියෙන පුළුවන්. ඒ මොනවති මොනක් පින්නතුනි තමන්ගේ ජීවිතේ ඉහෙල මාංකය තමයි මෙන්න මේක අවබෝධ කරගන්න එක. අනිත් දේවල් කිසිම දෙයක් තමන්ට එච්චර වටින්නේ නැහැ. දැන් අපට වටින්නේ නැහැ දැන් මිට අපේ ගෙදර අපේ වාහනය දරුව රැකියාවනේ ඒවට කිසිම ප්‍රමාණයකින් වටිනාකම අඩු නොකර බය වෙන්න එපා මේකට ගියා කියලා ඒ වගේ වටිනාකම අඩු වෙයි කියලා ඒ කරන දේවල් දැනටත් වඩා විනාඩියකින් හරි වැඩිපුර කරනවා බය වෙන්න එපා අඩු කරන්නේ නැහැ ඒවත් වැඩි කරමින් ඊට වඩා ඉහළ තැනකට මෙන්න මේ අවබෝධයේ යෑම තමයි ජීවිතයේ ඉහළම සත්‍ය කරා ඉහළම තැන කරා තියාගන්නවා පින්නතුනේ මේ අවබෝධය එතන තියාගත්තොත් තමන්ගේ ජීවිතේ මොකද වෙන්නේ? තමන් මේකට තමයි වැඩිපුර කාලයක් කැප කරන්නේ. තමන් වාහනේ යන ගමනුත් මේ ගැන තමයි හිතේ තියන්නේ. වෙනද වාහනේ යන ගමන් වෙන වෙන රටේ නැති දේවල් හිතේ තියන්නේ. වෙනද කෑඹු වෙන ගමන් වෙන වෙන දේවල් හිතට කෙලස් වෙන දේවල් හිතන්නේ. දැන් පින්නතුනේ හැම දෙයක්ම කරන්නේ මෙන්න මේ දර්ශනයත් එක්ක. එහෙම වෙන්න වෙන පින්නතුනේ එයාට ජීවිතේ තියෙන වටිනාම තුන් දෙනෙක් මුණ ගැහෙනවා. තමන්ට දැනට ඉන්න අය අතුරින් වඩාත්ම තුන් දිනක් ඉස්සරහට එන ඔයාගේ ජීවිතේ. කවුද ඒ තුන් දෙනා? ඔය ඒ තුන් දෙනා තමයි යාට සංඝරත්නේ මේ දහම මෙතෙක් කලක් රැකගෙන ආපු මේ දර්ශනය ජීවිතෙන් ක්‍රියාත්මක කරපු සංඝරත්නය එයාට එන්න එන්නම පේන ගන්නවා. හාමුදුරු විතරක් නෙවෙයි මාර්ගඵලපු ගිහියා එයාගේ ජීවිතයේ යහළුවන් බවට මිතුරන් බවට පත් වෙනවා. ඒ වගේම මේ ධර්ම රත්නය තමන්ට ජීවිතයේ මතකයේ බවට පත් වෙනවා. ඒ වගේම මේ දහම සඳහා සතර කල්ප ගානක් කැපීමක් කරපු බුදුහාමුදුරෝ එයාට දවසට වැඩිපුර වාර ගානක් පේන්න ගන්නවා හිතෙන ගන්නවා. පින්නතුනේ මේ තුන ඉස්සරහා තියාගෙන තමයි හැමදේම කරන්නේ. දැන් සමහර අය ඉන්න පින්නතුනේ මෙහි ඉපදිච්ච අය දැන් අපි කියනවා අපිට කාලේ නැහැ බණහන් යන වෙලා නැහැ මේ වැඩ කියලානේ. මෙහි ඉපදිච්ච උපතේන අබෞද්ධයින පින්නතුනේ සතියට දෙපාරක් සමහර අය පන්සලට එනවා බණහන්. තමන්ගේ වැඩපළේ තියෙන කාලසටහන් වෙනස් කරගෙන බණහන වේලාවට අනුව කාලසටහන් වෙනස් කරගෙන පන්සලට එනා ඉන්නවා. ඔබ දන්නවද ඒක? දරුවෝත් ඉන්න ගමන් තමන්ගේ අසරණ ඇත්තන්ට එක්තැන් විලෙන් දෙමව්පියන්ට සලකමින් උපතින් අබෞද්ධය සමහර අය මේ දහම වෙනුවෙන් කැප වෙනා ඉන්නවා. පින්නතුනි මේ දහමේ වටිනාකම අපි තේරුම් ගත්තොත් පින්නතුනි අනිත් හැම දෙයකටම වඩා අපට වැදගත්ම දේ බවට පත් වෙන්නේ මේක. මොකද පින්නතුනේ මේකට තමයි අපි සසර පින්නම් කරගෙන ආවේ. හිතන්න එපා මේ රැකියාවක් කළා මහා ලෝක කීර්තියට පත් වෙලා යන්න කියලා. ඒවත් කරන්න කමන්නේ. පින්නතුනේ අපි මේ කාලේ manuss ලෝකෙ ඉපදුනේ ඈ දාන ආදී පින්දහම් කළා නිකන් විතරක් නෙවෙයි මේ පින්කම් කරන ගමන් ලොකු ප්‍රාර්ථනාවක් කළා අනේ බණ දන් ආහන ලැබෙන්න, ඒ පන්සල් කිට්ටුව වාසස්ථාන ලැබෙන්න, හොඳ ශ්‍රද්ධාවන්ත මව්දෙමව්පියන් ලැබෙන්න, හොඳ දරුවෝ ලැබෙන්න, කීකරු දරුවෝ ලැබෙන්න, හොඳ හාමුදුරු මුණ ගැහෙන්න, ඔහොම ප්‍රාර්ථනා කර කර තමයි පිනතුනේ මේ ආවේ. සමහර ප්‍රාන්ත තියෙනවා පන්සලක් නැති ඒවා. මේට අවුරුදු 34 කට කලින් සමහර අය හාමුදුරු කෙනෙක් මුණ ගැහෙන්න තැමිට ඇතැම් 500-600 ගිහිල්ලා තියෙනවා. ඇතැම් විට අපි මේ කාලෙම පන්සල් ආශ්‍රිතව මේ ඉපදුනේ. ඇතැම් විට වාසස්ථාන වලට ආවේ පින්නතුනි නිකන් නෙවෙයි සසර හුඟා ප්‍රාර්ථනා කළා. හිතන්නේ අපි නිකන් අහම්බෙන් අපි මේ ආවයි කියලා. මේ ලොකු බෑග්ග්‍රවුන්ඩ් එකක් මේකේ පිටපස්සේ තියෙනවා. ඒව තමයි මේ සම්පාදනය කළ දෙන්නේ මෙතෙන්ට එන්න. ඒ නිසා පින්නතුනි මේව තේරුම් ගන්න අපේ ජීවිතවල ලොකු වෙනසක් වෙනවා. ජීවිතේ සැබෑ ලෙසම සතුට ලබන්නම්. එයා වර්තමානයේ ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. මේ මොහොතේ ජීවත් වෙන හුරු වෙන ටික ටික. මේ මොහොතේ තමයි පින්නතුනි ජීවිතේ සතුට තියෙන්නේ. මෙතෙන්ට ආවනම් මේ බුදු පිළිම වහන්සේ දේශ බලන්න, මල් දේශ බලන්න. මෙතන ඉන්න ගමන් පාර යනකොට තියෙන අර කටු ගැලේ මතක් කරගෙන ඉන්න එපා. නෑ හෙට වැඩට ගිහිලා රාමනාප වෙන කෙනාගේ මූණ මතක් කරගෙන ඉන්න එපා. මෙතෙන්ට ආපු වෙලාවේ පින්නතුනි මේ ටික හොඳට බලන්න. මේ මල් ටිකේ ලස්සන දකින්න බුදුහාඳුර බලන්න, බුදුහාඳුරත් එක්ක ජීවත් වෙන්න, ධර්මයත් එක්ක ඉන්න, මේ පරිසරයේ පින්නතුනි ගොඩනගන්න. විශාල පිරිසක් කැපවලා තියෙන දහඩිය මහන්සියේ ප්‍රතිඵලයක් මේ ඔබාද භුක්ති විඳින්නේ. ඒ නිසා මේක තේරුම් ගත්තොත් තමයි අපි මේ මොහොතේ සතුටෙන් ඉන්නේ, ජීවිතය ආස්වාදයෙන් ඉන්නේ. ඒ නිසා පින්නතුනි හැම මොහොතකම ජීවිතයේ සතුට කියන එක තියෙන්නේ මේ වර්තමාන මොහොතේ. වර්තමාන මොහොතේ නිකන් අවිද්‍යාවෙන් හිටිය කියලා සතුටෙන් ඉන්නේ නැහැ. ජීවිතේ නියම සතුට ලැබෙන වර්තමාන මොහොතේ සම්මා සතියෙන්, සම්මා දිට්ඨියෙන්, සතියෙන් සහ ප්‍රඥාවෙන් සිහියෙන් නුවණෙන් හිටියොත් තමයි නියම ප්‍රඥාව ලැබෙන්නේ, නියම අවබෝධය ලැබෙන්නේ. පිනුතුනේ හැම හිටියොත් මුළු ලෝකෙම වෙනස් වෙලා යන්න පුළුවන්, මුළු ලෝකෙම තමයි නැති වෙලා යන්න පුළුවන්. නමුත් තමන්ගේ මනසට දුක් පීඩාවක් ඇති කරන්නේ කිසිම දෙයකට පුළුවන් කමක් නැහැ. තමන්ගේ ශරීරයත් කඩා බිඳගෙන වැටෙන්න පුළුවන්, මරණයට පත් වෙන්න පුළුවන්. ඒ වැටෙද්දිවත් පිනුතුනේ තමන් මනසින් පීඩාවට පත් වෙන්නේ නැහැ. අන්න එවැනි දර්ශනයක්, එවැනි දහමක් තමයි බුදුහාමුදුර අපට දේශනා කළේ. ඒ දහමෙහි තියෙන ඉතාම වැදගත් කරුණු ටිකක් තමයි අද අප සාකච්ඡා කළේ. කොහොමද තමන්ගේ දෙමව්පියන්ටවත් කරන්න බැරි යහපතක් තමන්ගේ මනසට කළ දෙන්නේ කොහොමද? ඒ මනසට පින්නතුනි ආරක්ෂාව දෙන්නට ඕන මනසට පිළිසරණ තමයි සතිය, සිහිය. හිත නිකන් තිබ්බට හිත තමන්ට මිතුරු වෙන්නේ නැහැ. ඒ හිතට සතිය එකතු කරන්න ඕන, සම්මා සතිය එකතු කරන්න ඕන, සම්මා ඥානයකට එකතු කරන්න ඕන. එතකොට තමයි හිත මිතුර වෙන්නේ. දැන් අපි හිත මිතුරු කියලා කියනෝනේ නේ, අපි හිත මිතුරන් හොයාගෙන යනවා යාත පහත් වල නේ, හැතැම්ම ගණන් ගෑස් ගහගෙන යනෝනේ. පින්නතුනි හිත මිතුර කොහෙද ඉන්නේ? ඔව් තමන්ගේ ළඟම තමයි මේ හිත මිතුර ඉන්නේ. ඈ අපි ඈත හොයාගෙන යනෝනේ, සැනසීම හොයාගෙන ඈත යනෝ නිවාඩු වලට නේ. පින්නතුනේ සැනසීම තියෙන තමන්ගේ ළඟ ඉන්න gedara මෙන්න මේ දර්ශනයත් එක්ක තමන්ගේ ප්‍රඥාව දිනු කරගත් ප්‍රමාණයට තමයි තමන්ට නියම සැනසීම තියෙන්නේ. ඉතින් ඒ සැනසීම ඇති කරගන්න අපි පින්නතුනේ අප්‍රමාදීව කටයුතු කරමු. එසේ කටයුතු කරන්ට ඔබට තෙරුවන් සරණින්. නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පන්නල සේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද අපි සාකච්ඡා කරපු කරුණු ආශ්‍රයෙන් මේ පින්නතුන්ට ගැටලු තියෙනවා නම් අහන්නට පුළුවන්. අද අපි හිත ගැන කතා කරේ, හිත ඉතාම සංකීර්ණ දෙයක්. හිත කියන්නේ අචින්තනීය ධර්මයක් හැටියට බුදුහාමෙන් සඳහන් කරනවා. හිත ගැන හිතලා අවසන් කරන්න බෑ කියලා. ඒක බුදුවරයෙකුට විතරයි සම්පූර්ණ අවබෝධයක් ලැබෙන්නේ. අභිඥාලාභී රහතන් වහන්සේ කෙනෙකුටවත් හිත ගැන සම්පූර්ණ අවබෝධයක් ලැබෙන්නේ නැහැ. ඒ තරම් සංකීර්ණ දෙයක් මේක. කාරණා හතරක් තියෙනවා ලෝකේ අචින්තනීය ධර්ම හැටියට. ඒව හිතලා අවසන් කරන්න බෑ කියලා. එකක් තමයි හිත. ඒ වගේම අපි කරන කුසල අකුසල කර්ම ශක්තිය, ඒ වගේම ධ්‍යාන විෂය, ඒ වගේම බුද්ධ විෂය. මේ වචින්තනීය ධර්ම හැටියට සඳහන් කරන්නේ. නමුත් හිතගෙන අපි අම්සා ප්‍රමාණයට සැලකිලිමත් වෙන්නට ඕන, දහමහර අපි දැනගන්න උත්සාහවන්ත වෙන්නට ඕන, හිතගෙන නිතර සැලකිලිමින් ඉන්නට ඕන, හිතට උදව් කරන්න, හිත නිතරම ලස්සනට තියාගන්න, අලුත පිවිච්ච සුවඳ හමන මලක් වගේ ලස්සනට තියාගන්න. ඒ හිතට හානි කරන්න අනිත්‍යයට ඉඩ දෙන්න එපා. අන්න ඒ පිවිතුරු හිතින් අනිත්‍යය ආශ්‍රය කරන්න. එතකොට පින්නතුන ඕන කාලයක් කෙනෙක් ආශ්‍රය කරන්න පුළුවන්. පින්නතුන අපිට ලස්සන උපමාවක් කියන පුළුවන්. දැන් කෑම පිඟානක් බෙදලා තිබ්බහම, බත් පිඟානක් බෙදලා තිබ්බහම අපි අතින් ඇල්ලුවොත් මොකද වෙන්නේ එකට? ඔව් අපි කියනවා ෆිල්ම් වෙනවා කියලා නේ. ඇත්තෙම අපිරිසිදු වෙනවා. ඊට පස්සේ පින්නතුන අපටවත් ඒ ආහාරය ගැන අපටවත් ඇතැම් විට අර තියෙන නැවුම් වතිය නැති වෙනවා. වෙන කෙනෙකුට අපිට කොහොමද දෙන්න බෑ ඒක? අන්නේ වගේ පින්නතුනේ කෙනෙක් ඇසුරු කරනකොට, ස්ථානයක් ඇසුරු කරනකොට, පුද්ගලත් එක්ක සම්බන්ධතාවය තියෙනකොට නිතරම හිත පිරිසිදු වේක කරන්න, හිතට රාගයක් ඇති නොවන විදියට, හිතට ද්වේෂයක් ඇති නොවන විදියට ඒ පුද්ගලව ආශ්‍රය කරන්න. එතකොට ඒ පුද්ගල ඕන කාලයක් අලුත්ම කෙනෙක් වගේ ආශ්‍රය කරන්න පුළුවන්. දැන් අපිට එහෙම නැහැ. දැන් මිට හම්බෙච්ච මුල් දවස්වල හුඟක් මිතුරුයි. ඇතැම් විට අපි යාත් එක රාගෙන් ද්වේෂයෙන් වෙලෙල ඉන්නකොට අර තියෙන නැවුම් බතිය නැති වෙනවා අපට. ඇතැම් ස්ථානයකට යනකොට මුලින්ම දකිනකොට අපිට හුඟක් සන්තෝෂයි. නමුත් ඒ ස්ථානවල ගිහිල්ලා අපි ඕබ දූප කතා කරනවා නම්, අපි ඇතැම් විට ඒ තැන් වලින් නියම ප්‍රතිඵල ගන්න නැත්නම් එතන ගියාට පස්සේ සාමාන්‍ය දියබොට පත් වෙනවා අපට ඒක. දැන් මෙතන ඇවිල්ලා හැමදාම කෙනෙක් භාවනා කරන කෙනෙක් නම් හැමදාම මෙතෙන්දී උපරිම කුසලයක් වැඩෙන කෙනෙක් නම් එයාට පින්නතුනේ මෙතෙන්ට එනකොටම සන්තෝෂයක් එන්නේ. මොකද එයාට එන හැම දවසෙම යා කුසල වැඩෙන විදියට එන්නේ. කෙනෙක් ඇසුරු කරනකොට තමන් හොඳ දේවල් නම් නිතර කතා කරන්නේ. නිතර මෛත්‍රී සහගත හොඳ ප්‍රඥාවන්තව නම් එයාත් ඒක ඇසුරු කරන්නේ. එයාට ඕනම වෙලාවක අලුත්ම කෙනෙක් වගේ දැකලා කතා බහ කරන්න පුළුවන් එයාට. මෙන්න මේක තමයි පින්නතුනේ ජීවිතයේ සතුට ලබන ක්‍රමය. ඉතින් මේ ක්‍රමයේ ටිකෙන් ටික වැඩි කරගන්න අපි උත්සාහවන්ත වන්නට ප්‍රශ්න තියෙනවා නම් අහන්නත් පුළුවන්. අචින්තනීය ධර්ම හැටියට ඇත්තෙන්ම කර්මවිෂය කියලා කියනවා. ඒ වගේම ලෝකවිෂය, ලෝකය, ලෝක ධාතු ගැන, ගැලැක්සි ගැන, ප්ලැනට්ස් ගැන, මේවා කෙලවරක් නැහැ කියන එක ගැන. ඊළඟට බුද්ධවිෂය. ඊට පස්සේ ඥාන විෂය කියලා කියන්නේ ඥාන කියන හිතත් එක්ක යන හිත චිත්ත විෂය ඥාන විෂය දෙකම එකට කියන්නේ හතරක් තියෙනවා. එතකොට එකක් තමයි කුසල අකුසල කර්ම විෂය, බුද්ධ විෂය, ලෝක විෂය, ඥාන විෂය. ඒ ඥාන විෂයරම තමයි චිත්ත කියලා කියන්නේ ඒක. අචින්තින ධර්ම හතරක් විදියට. හොඳයි පින්නතුනි අද මේ පින්නතුන් හුඟක් වෙලා බණ ඇහුවා බණ මේ සරල බණක් අපි කිව්වේ සරල වගේම කල්පනාවෙන් ඇසිය යුතු බණක් තමයි අද අපි කිව්වේ අවධානයෙන් ඇහුවනම් මේ පින්නතුන් මේ බණෙන් ලොකු යහපතක් සිද්ධ වෙයි. ඒ අහපු බණ මතක තියාගෙන හැකි තාක් දුරට ජීවිතෙන් ක්‍රියාත්මක කරන්න උත්සාහ ගන්න. පින්නතුන් අපි ජීවිතේ ලැබුව වටිනාම දේ තමයි ධර්මය කියලා කියන්නේ. එනිසා ධර්මයේ ළඟදී ඒ තරම් අපට අනිත් මොනවාක්වත් වටින්නේ නැහැ. එනිසා තමයි මේ පින්නතුන් මේ කැපවල ඉන්නේ අපි අගය කරන එක. එනිසා ඔබ එක්කෙනෙක් දෙන්නෙක් ආවත් මේ වැඩසටහන් හොඳටම කරන්නේ ඒ නිසයි. එනිසා පිටස අඩු නැහැ කියලා මේ වැඩසටහන් වල සැලකිල්ල අඩුකමක් නැහැ පන්සල් වල. හැම පන්සලක්ම එහෙමයි. සමත විදර්ශනා කියලා කියන්නේ සමතේ කියන්නේ හිත එක්තැන් කරන භාවනා. ඒවට අපි කියනවා හිත දිනු කිරීමේ භාවනා කියලාත් කියනවා. ඒකෙන් කරන්නේ සිහිය දිනු කරන එක. විදර්ශනා කියලා කියන්නේ නුවණ දිනු කරන එක. ප්‍රඥාව. අර හිත සමාධිය දැන් බුදුදහමේ දේශනා කරපු කමඨාන් ටික කමඨාන 40ම සමතදී කර්මස්ථාන කියලා දිනනවා. ඒ ඔක්කොම කර්මස්ථාන ඉලක්ක කරලා තියෙන සමතයට. හිත එක්තැන් කරන භාවනා විදියට. හැබැයි හැම භාවනාවක්ම අනිත් පැත්තේ විදර්ශනාවට ගන්නත් පුළුවන්. ඒ භාවනාවෙන් හිත තැම්පත් කළා ඊට පස්සේ මේ හේතුඵල ධර්ම ගැන තමන්ට තියෙන නුවණත් එක්ක මේ අනිත්‍යතාවය බලනවා. හැම මොහොතෙම මේ තමන්ගේ ලබන අත්දැකීම් වල ඇතිවීම නැතිවීම තමන් දකින්න හුරු වෙනවා. ඒක හුරු වෙන්න නම් හිත තැම්පත් වෙන්නට ඕන. හිත තැම්පත් වෙන නම් නිකන් බෑ. සීලයක් තියෙන්නට ඕන. සීලය නිකන් ලැබෙන්නේ නැහැ. ඒ සඳහා ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ධර්ම ශ්‍රවණය කරන නම් කල්‍යාණ මිත්‍රයන් මුණ ගැහෙන්නටත් ඕන. ඒ ඔක්කොම යද්දී පින්නතුනේ මේවා දිනු වෙන්නේ තමන්ගේ ළඟ ඉන්ද්‍රිය සංවරය තියෙනට ඕන. ඒ වගේම ආහාරයේ භෝජනයේ මාත්‍රාඥතාවය තියෙනට ඕන. කෑම බීම ටිකක් ප්‍රමාණයට ගන්න ඕන. කෑම බීම වැඩි වුණොත් මොකුත්ම කරන්න බෑ නේද මතනේ නේද? ඒ වගේම පින්නතුනේ ජාගරී අනුയോഗය කියලා එකක් තියෙනවා. ඒ තමයි නිින්ද පාලනය කරන්නටත් ඕන. හරි. හරි. ආහාර පාලනය කරන්න ඕන, නිින්ද පාලනය කරන්න ඕන, ඉන්ද්‍රිය ටික පාලනය කරගන්න ඕන. ඒවත් එකයි යන්නේ. ඒ වගේම තමයි උපකාරවත් වෙන්නේ මේ හැම දෙයකටම. ඒ වගේම පින්නතුනේ එන්න එන්නම තමන්ගේ ළඟ මානව ගුණධම් වැඩි වෙන්නට ඕන. කලගුණ සැලකීම පදනම් කරගත්තු ගුණධම් ටික තමන්ගේ ළඟ එන්න එන්නම වැඩි වෙන්නට ඕන. වැඩි වෙන්න වෙන්න තමයි මේ ධම තමන්ගේ ජීවිතේට අවශෝෂණය වෙන්නේ. නැත්තම් ධර්මඥානෙ යුක්ත වෙන්න පුළුවන්. නමුත් ඒ දහම තමන්ගේ ජීවිතය ඇතුළට එන්නේ නැහැ. ඇතුළට එන්න නම් තමන්ගේ හදවත හොඳ වෙන්නට ඕන. තමන් කපටි කෙනෙක් නම් ඒක එන්නේ නැහැ තමන්ට. ඒ නිසා බුදුහාඳුරෝ ආරම්භයේදීම දේශනා කළා හේතු විඤ්ඤෝ කුරිසෝ අසටෝ අමායාවී න වංක ජාතෝ කියලා. බුදුහාඳුරෝ ධර්ම දේශනා කරන්න යන කලින් ලෝකෙට දහම් දේශනා කරන්න යන වා ප්‍රකාශයක් කළා. නුවණැති අයනේ එන්න මගේ ළඟට කොහොමද කපටි නොවුණු වංක නැති අයට කිව්වා. කපටි කෙනෙකුට නම්, වංක කෙනෙකුට නම්, මායාකාරී කෙනෙකුට නම් මේ දහමෙන් දැනුමක් ලබන්න පුළුවන්. නමුත් දහමෙන් නියම ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒව තමන්ගේ ළඟ අඩුවෙන් ඒව අඩුවයි තමයි ඔබ හැමදෙනාම. නමුත් පිනතුනේ බුදුහාමුදුරුවෝ දේශනා කළා අන්න ඒ දුර්ගුණ තිමුණුතින් මේ ධර්මයෙන් තමන්ට එන්නේ නැහැ මේක. ඒ වගේම තමන් බුද්ධිමත් වෙන්නට ඕන විඤ්ඤෝ පුරිසෝ කියලා කියනවා තමන්ට බුද්ධිමත් බව තියෙන්නට ඕන. බුද්ධිමත් බව කියන්නේ උපාධි ගැනීම නෙවෙයි. මේ බුද්ධිමත් කියන කෙනාට අකුරක්වත් බැරි කෙනෙක් වෙන්නත් පුළුවන් විශ්වවිද්‍යාලයක මහාචාර්ය කෙනෙක් වෙන්නත් පුළුවන්. බුදුදහමේ කියන ප්‍රඥාවන්ත කෙනා. මොකද්ද බුදුදහමේ කියන ප්‍රඥාවන්තකම? මේ අනිත්‍යතාවය කියනකොට හේතුඵල ධර්ම කියනකොට තේරුම් ගන්න තමන් දක්ෂ කෙනෙක් වෙන්නට ඕන. හොඳ අවධානයෙන් අහලා ඇතැම් විට පිනොතුනේ අපට ලොකු උපාධිය නැති වුණාට සමහර විට ඇතැම් විට සසර උගා පුරුදු පුහුණු කරගෙන ආය අපි මේ. ඒකයි මේ පැත්ත අපි පුරුදු පුහුණු කරගෙන උගාක් ඉන්නවා. ඒ හැමිට අනිත්‍යය වගේ එච්චර ජනප්‍රිය නැහැ. නමුත් මේ පැත්තේ දිනු කරන් ආපු අය. ඒ නිසා යාට එකපාරම මේ පැත්තේ දිනු කරගන්න පුළුවන්. ඒ හැකියාව අපේ තියෙනවා. ඒ හැකියාව තියෙන බවේ සංකේතයක් තමයි ඔබ මේ අවධානයෙන් බණ ඇසීමෙන්ම පේනවා. ඒකේ අපට සුදුසුකම් තියෙනවා කියන එක. එහෙම නැත්නම් මේ බණ අහන්න අපට හිත යෙදෙන්නේ නැහැ. මේ බණ අහන්න මෙච්චර කාලයක් කැප කරන්න අපට යෙදෙන්නේ නැහැ. ඒ පින ඒ වාසනාව අපට නැත්නම්. එනිසා ඒ වාසනාව අපි හැම දිනටම තියෙනවා. ඒ වාසනාව ටිකෙන් ටික දිනු කරගන්නට ඕන. හැබැයි ටිකෙන් ටික කියලාත් බෑ. වේගෙන් දිනු කරගන්නට ඕන. ඇයි පින්නතුනේ මේ මොහොත මේ මනුසාත්ම භාවය මෙතන අහිමි වුණොතින් පින්නතුන් හිතෙනවද ආයේ මේ වගේ බණක් අහන්න ලැබෙයි ලැබෙන පරිසරයක් ලැබෙයි කියලා හිතෙනවද? මේ මනුස්ස ලෝකෙ මෙතන අහිමි වුණාට පස්සේ මේ වගේම පරිසරයක බණක් අහන්න ඊළඟ ආත්මවලත් ලැබෙයි කියලා හිතෙනවද? ඔය ලැබෙයිම කියලා හිතනවා නම් හොඳයි. හොඳට ගුණ දහම් දින කරපයි හිතන පුනමුත් පිනුතුනේ එක හිතනවත් බැරි දෙයක්. ඊතරම් දුෂ්කර දෙයක් ඒක. මනුස්ස ලෝකෙට ඒද කියලා හිතන අමාරුයි. ආවත් හිතනවද මේ ඔක්කොම ටිකකට යදේ කියලා. භාෂාවත් ඉගෙනගෙන සුදු පරිසරයකට ඇවිල්ලා හොඳ නිරෝගී සම්පත්තියත් ලැබිලා හොඳ ඥාතිනුත් ලැබිලා හොඳ පන්සලුත් ලැබිලා මේ ඔක්කොම ටික ලැබෙයි කියලා හිතනවද? ඒ කියන්නේ ඒක හිතන්න අමාරුද? ඉතාම දුෂ්කර දෙයක්. ඒක ලබන්න පුළුවන් බැරි නෑ. දැන් අපි නිතරම මේ පින්දහමත් කරන ගමන් ප්‍රාර්ථනාවත් කරනවා ලැබෙනවා අපට නැත්තේ නෑ. හැබැයි ඒක ඉතාම දුෂ්කර දෙයක් ඒක. ඒකට ලොකු පරිශ්‍රමයක් දරන්න ඕන. ඒ නිසා ඒක අපට ලැබෙද නැද්ද කියන එක හරියට විශ්වාස නැති නිසා තමයි මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන අපි ඒක. ඒ නිසා මේ අවස්ථාව ඉක්මව ගන්න එපා. මේ අවස්ථාව අහිමි කරගන්න එපා කියලා බුදුහමෝ දේශනා කළේ. ඒක දවසක් වුණත් අපට වටිනවා. මනුස්ස ලෝකේ එක දවසක් අපට වටිනවා මේ පහසුකම් ටිකත් එක්ක. ඒ නිසා අනාගතය ගැන හිත හිතින් එකම නෙවෙයි ඇත්තෙන්ම. මේ ලැබිච්ච කාලෙම උපරිම ප්‍රයෝජන ගන්න එකට තමයි අපි අවධානය යොමු කරන්න ඕන. ඒක ඇතැම් විට අපේ මොන කර්ම තියේද දැන් ඇතැම් විට ඊළඟ ආත්මේ මනුස්ස ලෝකෙට එන්න පින තිබ්බත් ඇතැම් විට කන් දෙක බිහිර වේද ඇස් දෙක අන්ධ වෙල යන්න පුළුවන් කොයි කර්ම අතීතයේ තියෙනද අපිට කියන්න බෑ. අපිට හැම ගැරන්ටියක් දෙන්න බෑ. ඒක ඇතැම් විට අපි සසර හුඟක් කරපු කර්ම ටික ඒ කර්ම කරපු හොඳ කුසල කර්ම ශක්තියෙන් ඉඳන් ආත්මව 100 ගණන් ගෙවලා අන්තිම ආත්ම භාවය වෙන්න පුළුවන් මේ ඉන්නේ සමහර විට. ඒ නිසා ඒක අවසන් වෙනවත් එක ඊට වඩා ප්‍රබල කර්ම මෙතෙන් කරගන්න ඕන අපි ඒකයි. කර්මය කියන ලක්ෂණය තමයි කර්මයේ ෂේ වෙනවා. ඒකට අනුරූපව තවත් අලුත් කර්ම අපි කරගන්නට ඕන හොඳක් හොඳ කර්මයක. ඒ කර්ම වලින් හොඳම එක තමයි භාවනාව ඒක. භාවනාව තමයි හොඳ කුසල කර්ම ශක්තිය වේගයෙන්ම දිනු වෙන සාර්ථකම ක්‍රමය. ඒකට ඒ භාවනාව කරන්න නම් සිල්වත් වෙන්න ඕනේ, දානෙ හුරු කරන්න ඕනේ, අනිත් ගුණ ධම්ම ටිකක් සමගලා තියෙන ඕනේ. එකපාරම ගිහලා මම අද භාවනා කරනවා කියලා ගිහලා වාඩි වෙලා කරන්න බෑ. ඒ වනහන්න ඒ භාවනා කරන කලින් හොඳ දැක්මක් ඇතුවම භාවනා කරන්න ඕන. නැත්තම් භාවනාවේ නියම ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. දැන් අපි ගමනක් යන්න ඕන කියලා දන්නේ නැති ගමනක් යන්න ගිහලා මම ගමන යනවා කියලා එළියට බැස්සොත් යන්න පුළුවන්ද? වාහනේ තරම්. එහෙම නැත්නම් මේ හරියට තමන් මැප් එක තමන් ඇතුලේ තියෙන්න ඕන. එහෙම නැතු එළියට බැස්සට ගිහිල්ලා වැඩක් නැහැ. කොච්චර වේගෙන් drive කරත් වැඩක් නැහැ. යන තැන ගැන හරියට දැනගන්න ඕන තමන් ඒකයි. ඒ වගේම තමයි භාවනා කරද්දී හරියට කොතනද රිසයිට් එක, කොතනද තමන්ට හමු වෙන මඟ සලකුණු ටික, කොතනද තමන්ගේ අවසාන ඉලක්කය, මේ ගමන යද්දී තමන්ගේ ලැබෙන ප්‍රතිඵල ටික මොනවද? ඒ ටික ගැන පැහැදිලි දැනුමක් ඇතුවයි තමන් මේ ගමන යන්න ඕන. එනිසා තමයි සම්මා දිට්ඨිය කියන්නේ මේක තමයි විෂන් එක ඒකයි. විෂන් එක ඇතුළත තමයි යන්නවනේ ඒක. මොකක් සාමාන්‍ය භාවනාවක් පටන් ගන්න හොඳ ඔව් පදනම කියන්නේ ඇත්තෙන්ම මූලිකම දේ තමයි ධර්ම ගැන අංශ අවබෝධයක් තියෙනට ඕන. දැන් අහපු බණවත් ප්‍රමාණවත් ඇත්තෙන්ම මේ අපි බණෙන් අපි මේ භාවනාවෙන් බලාපොරොත්තු වෙන මොකද්ද කියලා. ඒක දැන නොගත්තොත් කෙනෙක් හිතන්නේ භාවනා කළා හොඳ ලස්සන එළියක් පේනවා නම් ඔන්න ප්‍රතිඵල තමයි කියලා හිතෙනව නේද? අන්න ඒ කියන්නේ යා ධර්මයේ හරියට දන්නේ නැතුව භාවනා කරන ගණන් එකයි. භාවනා කරද්දී බුදුහාමුදුරන්ගේ පිළිරුවක් පේනවනයි කියලා භාවනාව සාර්ථකයි කියලා කියන්න බෑ. ඒක නෙමෙයි සාර්ථකත්වය කියලා කියන්නේ. එතකොට සමතේ සාර්ථකත්වය කියලා කියන්නේ එක කුසල අරමුණක සිට ඒ අරමුණක බොහෝ වෙලාවක් තියාගෙන දක්ෂ වෙන්නට ඕන. විදර්ශනාව කියලා කියන්නේ ඒ සමාධිගත වෙච්ච හිතෙන් මේ ඇතිවීම නැතිවීම කියන එක දකින්න තමන් හුරු වෙන්නට ඕන. මේක තමයි පදනම කියලා කියන්නේ. ඔව් ඇතිවීම නැතිවීම කියලා කියන්නේ සාමාන්‍ය මේවා ගේවල් දොරවල් කැඩලි මිදලි යන කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒක නෙමෙයි මේ කියන්නේ. ඔව් භාවනා කලන්දී අපි ඇතිවීම නැතිවීම දකිනවා කියලා කියන්නේ අපි ඇත්තට රූපයක් දකින එක ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ නිරුද්ධ වෙන එකක් කියලා අපි විදර්ශනාවෙන් දකින්න ඕනේ ඒකයි ඉන්නේ. ඇත්තම විදර්ශනෙන් දකින්න කියන්නේ මේක ඉමේජින් කරගෙන නිකන් මෝහන වෙන වගේ වැඩක් නෙමෙයි මේ කියන්නේ. මේ යථාර්ථයට සැබෑ ලෙසම හිත තියෙන එක. ඒක හිත තිබ්බට පස්සේ ඇත්තටම වෙන යථාර්ථي අපේ ජීවිතය බවට පත් වෙනවා. දැන් අපි මිත්‍යාවක ඉන්නේ ඇත්තෙන්ම. දැන් බලන්න දැන් අපි කවුරු හරි බැනපු කෙනෙක් ගැන හරි හොඳ කෙනෙක් ගැන හරි අපි හිතනවනේ නේ. සම්පූර්ණ අපි ඒ සිටුේෂන් එකට යනවනේ නේ. ගිහිල්ලා අපි අතීතේ නේ ඉන්නේ අපි. අන්න ඒ අතීතයේ ජීවත් කරන ගතියේ මුදවලා වර්තමානයේ ඉඳගෙන ඒක ફોකස් කරන්න මට්ටමට හිත දිනු කිරීම තමයි කරන්න මේක. එතකොට එතෙන්දී විමුක්ති ආයතන පහක් තියෙනවා. විමුක්තියට පත් වෙන ස්ථාන ආකාර පහක් තියෙනවා. හැබැයි මේ ආකාර පහෙන් කොහොස්සේ පත් වුණත් මේ දර්ශනය තියෙනවා. ඒක ඇතැම් විට සතර දින වෙච්ච කෙනේ බණ අහද්දිම නිවන් දකිනා ඉන්නවා. ඒ නිසා ධර්ම ශ්‍රවණය විමුක්ති ආයතනය කියලා කියනවා. මොකද ධර්මයේ ඇසීමම භාවනාව කියලා යට එක විටම මනස වැඩෙනවා බණ අහද්දිම. බණ අහද්දිම නිවන් දකිනා ඉන්නවා. සමහර අය ධර්ම දේශනා කරද්දී නිවන් දකිනා ඉන්නවා. සමහර හාමුදුරුවෝ ඉන්නවා බණ ධර්මාසනෙට එන්නේ පෘථග්ජන කෙනෙක් හැටියට ධර්මාසනෙන් බැහැර යන සෝවාන කෙනෙක් විදියට. ධර්මාසනෙට එන්නේ අනාගාමී කෙනෙක් හැටියට ධර්මාසනෙන් බැහැර යන රහතන් වහන්සේ කෙනෙක් විදියට. බණ කියද්දී රහත්ලයා. බණ කියනකොට එක දිගටම මනසේත් එක්කම ඉන්නකොට එතෙන්දී මෙයාට භාවනාවක් වැඩෙනවා. තව තියෙනවා ආයතනය විමුත් ආයතනයක සූත්‍රයක් තියෙන එක තියෙනවා මේ විස්තරය. ධර්ම සජ්ජහනා කරද්දී ධර්ම සාකච්ඡා කරද්දී සමහර අය නිවන් දකිනවා. හරි ඒ නිසා තමයි කියන්නේ බණ ආදී හොඳ අවධානයෙන් අහන්න කියලා. මොකද බණ ඇසීමම භාවනාව. භාවනාවෙන් තොර ධර්ම ශ්‍රවණයක් නැහැ කියලා කියන්නේ. ඒ නිසා භාවනාවේදී ඔබ ප්‍රඥාව දිනන වෙනවා නම් ඒකම තමයි ධර්ම ශ්‍රවණයේ දිප් වෙන්නේ ඒකයි. ඒ නිසා තමයි නිතරම බණ කියද්දී කියන්නේ අවධානයෙන් බණ අහන්න කියලා ඒක. ඒ නිසා ධර්ම සාකච්ඡාව සහ ධර්ම සජ්ජහායනය සමහර සූත්‍ර සජ්ජහායන කරනකොට අර්ථයම වැටහිලා ඒකම නිවන් දකින ආයතනයක් වෙනවා. ඒ වගේම ධර්ම මානසිකාරය. මේ ආපු ධර්ම කාරණ අනිත් වෙනස් කරදි මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කිරීමත් විමුත් ආයතනයක් කියලා කියනවා. පස්වෙනි එක තමයි භාවනාව. භාවනා කරද්දී හත් වෙන අය මාර්ගඵල ලබනවා ඉන්න. එතකොට විමුත් ආයතන පහක් තියෙනවා. පහෙන් එකක් විතරයි භාවනාව කියලා කියන්නේ. හැබැයි එකෙන් කියන්නේ අනිත් ඒවා භාවනාව නෙවෙයි කියලා. අනිත් ඒවත් කිසියම් විදියක හිත එකඟ වීමේ භාවනා විදියටම කියන්න පුළුවන් අපට. ඒ නිසා නිවන් දැකීම ධර්ම ශ්‍රවණෙදි වෙන්න පුළුවන්, ධර්ම දේශනෙදි වෙන්න පුළුවන්, ධර්ම සජ්ජහනෙදි වෙන්න පුළුවන්, ධර්ම මනසිකාරෙදි වෙන්න පුළුවන්, භාවනාවේදි වෙන්න පුළුවන්. ඒකට භාවනාවේ පදනම මෙන්න මේ පදනමත් එක්ක නිතරම දැන් අපට ආනාපානසති භාවනාව, මෛත්‍රී භාවනාව ආදී භාවනාව කර්ම කරන්න පුළුවන්. තනියම පුළුවන්. හැබැයි ඉතින් යම් කිසි විදියක දැනුමක් තියෙනවා නම් හොඳයි. දැනුම තියෙන ඇත්ත එක සාකච්ඡා කරන්න, පොතපත බලන්න, ඒ වගේම ප්‍රයෝජන වෙනවා. විශේෂ දෙයක් තමයි සති නිමිත්ත කියන එක. කියන්නේ සිහිය නිතරම බැඳලා තියෙන අරමුණක් විදියට මේ සති නිමිත්ත කියලා කාරණයක් බුදුදහමේ තියෙනවා. සතියෙන් පරිමුඛං උපට්ඨ වේත්වා කියන කාරණයක් සිහිය අභිමුඛ කර කියලා. කියන්නේ නිතරම තමන්ගේ සිහිය මේ මුඛය ආශ්‍රිතව නැත්නම් මේ නාසය ආශ්‍රිතව තියාගන්න. තමන් වැඩ කරද්දී උනත් අනිත් බාහිර වැඩ කරන්න පුළුවන්. කරන ගමන් සිත මෙතන තියාගෙන කරන්න හුරු වෙන්න. ආස්වාස ප්‍රාස්වාස කිරීම ආනාපානසති භාවනාව, ඒක කිරීමේදී කෙලිම මෙතනට සිහිය තියෙනවා. ඒකම නෙමෙයි මේ කියන්නේ. ආනාපානසතිය කිරීමේදීත් වානේ සති නිමිති මෙතන තියාගෙන කරන්නේ. නමුත් ආනාපානසතිය විතරක් නෙවෙයි සති නිමිති පුරුදු පුහුණු කරන්න කියලා කියන්නේ බුදුදහමේ. ඒ කියන්නේ හිතේ නිතරම ස්වභාවය තමයි හිත අරමුණෙන් අරමුණට දුවනවා. අපි දැකපුවහම දේවල් ගැන මෙතන දැන් බණ ඇහුවත් කොච්චර දුර ගියාද අපි හිතන්නේ. ඒ හිතුවට කමක් නැහැ. හිතනකොට මෙතන සිත තියාගෙන සිහිය මෙතන තියාගෙන ඔක්කොම සිහි කරා. එතකොට හිතන දුවන ගතිය අඩු වෙනවා. හිත නිකන් අර අර හරකගේ හරක ලණුවකින් බැඳලා තියෙනවා වගේ නිතරම බැඳල මෙයා තියාගන්නේ. මෙයා ගියාට ලණු මතේ තියෙන්නේ ඒකයි. අන්න ඒක තමයි තමන්ගේ හිත හිත එක්තැන් කරගන්න බැරි කියන එක තමයි අපිට බොහෝ විට ප්‍රශ්නය. අන්න ඒක හුරු කරන්න උපක්‍රමයක් තමයි මේ සති නිමෙත කියන්නේ. සති නිමෙත් ඇත්තෙම ආරම්භක පියවරක් විතරයි. ඒ සති නිමෙතෙන් කරන්නේ අපි හිත නොයේ කරමුණු කර අර වඳුර වගේ එහෙම යන ගතිය අඩු කරන එක. සති නිමෙත පුරුදු කරගෙන ගත්ත පස්සේ අපට විදර්ශනාවට ලක් කරන එක අමාරුවක් නෑ ඇත්තෙම. ඒකම කරගත්තු සිතට අපි ඊට පස්සේ අර අනිත්‍ය දුකනාත්ම බලන ගතිය එතෙන්ටම කරනවා අපි. ඒකටම සම්බන්ධ කරනවා. දැන් මුලදී සති නිමෙත් සමතේ සඳහා යොදාගත්තා අපි. ඒ සති නිමෙත්ෙන් ඉඳගෙනම අපි අනිත්‍ය දුකනාත්ම කියන ත්‍රිලක්ෂණය බලනවා. බලන්න බලන්න අර අපේ හිත අතීතේ දැනගති අනාගතේ දැනගති අඩුවෙල ටිකෙන් ටික ආයතන කුසලතාවය කියලා එකක් වෙනවා. ආයතන කුසලතාවය කියලා කියන්නේ මේ අස්කන්නාසාදී ඉන්ද්‍රිය හය පිළිබඳව අපි දක්ෂයන් බවටපත් වෙනවා. දැන් අපේ හැඩ රූපයක් දකිනකොට දැන් මේ පන්සල දැක්ක ගම දැන් මහතෙරි තියා මේ කණින් අහුව පන්සලද කියලා. ඒක තමයි සම්මුති සත්‍ය, ඒක තමයි හිතෙන්නේ. නමුත් එහෙම ඉන්නකන් අපි ආයතන කුසලතාවය වුණා වෙන්නේ නැහැ. කලින් දැකපු පන්සල එතනම නිරුද්ධ වුණා. දැන් මේ දකින්නේ අලුතෙන්ම මේ ආයතන අලුතෙන් හටගෙන දකින්න දෙයක් විදිහටයි දැන් දකින්නේ. මෙන්න මේක තමයි ආයතන කුසලතාවය කියලා කියන්නේ. දැන් එක විදිහට අපිට ශබ්ද හුඟා කරන්න පුළුවන් නේ. දැන් මේ එක කන්ඩිෂන් එකක සමාන ශබ්ද එක දිගටම කරන්න පුළුවන්. හැබැයි ඒක දිගටම කරන්නේ කියලා එකම ශබ්දේ නෙවෙයි මේ කරන්නේ. අන්නේ වගේ තමයි. දැන් මේ කන්ඩිෂන් එක සමාන නිසා මේක දිගින් දිගටම බලනකොට එකම ගිය පාර බලපු රූපය වගේ පේන්නේ මේක. ඒක නෙවෙයි කියලා කියනවා කියන්නේ අපි මේක නෙවෙයි කිව්වොත් වෙන දෘෂ්ටියක් ඒක. හැබැයි මේ දකින්නේ අලුතෙන්ම මේ මොහොතේ ඇතිවන අත්දැකීමක් විදියටයි මේ දකින්නේ අපි. මෙන්න මේකට කියනවා ආයතන කුසලතාවය කියලා. මෙන්න මේ ආයතන කුසලතාවය එන්නේ එන්නම තමයි පේනවා කියන අපේ ඉන්ද්‍රිය. ඉන්ද්‍රියවල කුසල ඉන්ද්‍රිය දිනුවෙන් මෙන්න මේක තමයි අවිද්‍යාව දිනු අවිද්‍යාව ප්‍රහීන වෙන ක්‍රමය. මේක අවිද්‍යාව කියන අන්ධකාරයක් අපේ ජීවිතය තුල තියෙනවා නම් අන්න ඒ අන්ධකාරයට ටිකෙන් ටික ආලෝකේ දැල්වීම තමයි මේ කරන්නේ. මෙහෙම දිනුවෙලා පින්නතුනේ ආයතන කුසලතාවේ ඉහළම මට්ටම කියලා කියන්නේ මොකද්ද? අපි යමක් දකිනකොටම අපි දන්නෝ මේ මොහොතේ දකින්නේ. අහනකොටම දන්නෝ මේ මොහොතේ හටගත්තේ. දිවෙන් රසයක් විඳිනකොටම දන්නෝ මේ මොහොතේ විඳේ කියන එක දන්නෝ. ඒ මොහොතේ මැති වෙන අලුත් දෙයක් විදිහට දකිනවා. අපේ යාළුවෙක් පේන්න පුළුවන්. අපි දන්නවා එයා තමන්ගේ යාළුවෙක් තමන්ගේ ඉස්කෝලේ ගිය විදිහ ඔක්කොම මතක් වෙනවා. හිතන්න එපා මේ ඔක්කොම අමතක වෙනවා කියලා. ඒක මතක් වෙනකොටම දන්නෝ ඒ මතකයත් ඒ අතීත දෙයක් ඒක එතන නිරුද්ධ වෙන ආයෙ අලුතෙන් මනසට ආපු දෙයක් කියන එක දකිනවා එයා. එතකොට ඒ ඉස්කෝලේ ගිහිපු කාලේ යා ගහපු එකක් ගැන එයාත් එකම නාපු යන්නේ. අරග ගහපු එක ගැන මතක් කරගන්න පුළුවන්. නමුත් අය ගුටි ගන්නෑ තමන් ඒක. දැන් අපි එයා එකපාරයි ගහන්නේ අපි නැවත නැවතත් ගුටි ගන්න ඔයගෙන්. ඇයි? අවිද්‍යාවෙන් සීකන හැම මොහොතකම නැවත බැනුම් අහනවා නැවත ගුටි ගන්නවා අපි. බාහිර කෙනෙකුට එකපාරයි බනින්න පුළුවන්. බාහිර කෙනෙකුට එකපාරයි ගහන්න පුළුවන්. අපි එක සිහි කරන අවිද්‍යාවෙන් සීකන වාරයක් ගානේ මොකද වෙන්නේ අපිට? අපි නැවත යාගෙන් බැනුම් අහනවා නැවත ගුටි ගන්නවා යාගෙන්. එනිසා මෙහෙම දර්ශනයක් ලෝකේ තියෙනවා. මේ දර්ශනය අනිත් ලෝකේ තියෙන සියලුම දර්ශන වලින් වෙනස් ඒකයි. ලෝකේ තියෙන දර්ශන, ආගම්, විද්‍යා සියල්ලංගෙම වෙනස් දහමක් මේක. හැබැයි මේක වෙනස් නැහැ කියලා හිතන්නේ අපාපට මේක අවබෝධ කරගන්න බෑ කියලා. මේක පින්නතුනේ අපේ ජීවිතය තුලින්ම බලන්න පුළුවන් දෙයක්. ඒ බලලා දැනගත්තට පස්සේ අපි මේක අපේ මධ්‍යකේ බබටපත් වෙනවා. එදාට අපි බුදුහාඳුරන ගරු කරන්නේ විශ්වාසයෙන් නෙවෙයි. එදාට අපි මේ දහම දැකලා අද අපි බුදුහාඳුරුව කෙරෙහි විශ්වාසය ශ්‍රද්ධාව තියෙන බුදුහාඳුරුව මෙහෙම දේශනා කළා කියලා. මේ අවබෝධය ලබා ගත්තට පස්සේ පින්නොතනේ බුදුහාඳුරුව ඇවිල්ලා කිව්වත් මේක වැරදි දෙයක් කියලා අපි වෙනස් කරන්නේ නැහැ. ඇයි ඒ? එදාට ඒක අපේ අත්දැකීම බඩපත් කරලා. මේ පින්නතුන් අහලා ඇති එක්තරා අවස්ථාවකදී මේ දර්ශනේ දේශනා කරන්න පස්සේ එක්තරා බ්‍රාහ්මණේ සෝවාන් වුණා. මේ සෝවාන් වෙච්ච සිද්ධිය බලාගෙන හිටිය මේ මාරය කියලා දිව්‍ය පුත්‍රයෙක් ඉන්නවා. එයා මනසෙන් හිත වෙනස් කරනවා. එයා මොකද කළේ? එයා මේ බුදුහාඳුරන්ගේම රූපයක් නිර්මාණය කරගෙන මෙයා ඉදිරියට ආවායි. ඇවිල්ලා කිව්වා මට වැරදුනා, මං ඉස්සෙල්ලා කිව්වනේ අනිත්‍යයි කියලා. නේ අනිත්‍ය නෙවෙයි නිට්ටයයි. මට වැරදුනේ ඉස්සෙල්ලා මං අනාත්මයි කිව්වනේ, අනාත්ම නෙවෙයි ආත්මයි කියලා. එන්නතුනේ මෙයා පිළිගත්තේ නැහැ. මෙයා කිව්වා ඔයා ඔය නම් බුදුහාඳුර වෙන්න බෑ කියලා කිව්වා. මොකද බුදුහාඳුර ඇවිල්ලා කිව්වත් ඇත්ත බුදුහාඳුර කිව්වත් එයාට එයා වෙනස් වෙන්නේ නැහැ ඊට පස්සේ. ඇයි වෙනස් වෙන්නේ නැත්තේ? වෙනස් වෙන්නේ නැත්තේ මේක මේ දර්ශනේ ලබා ගත්තට පස්සේ පිනුතුනේ ශ්‍රද්ධාව කියන එක ඕනේ යම් කිසි මට්ටමක දිවිතරයි. ඊට පස්සේ ශ්‍රද්ධාව නැහැ කියලා කියනවා කියන්නේ නැහැ මේ. ඊට පස්සේ අපේම අත්දැකීම අපට පත් වෙනවා ඒක. ඊට පස්සේ අපේ ජීවිතය තුළම පේන්න ගන්නවා අපට ඒක. ඊට පස්සේ ඒ දේශනය කරපු කෙනාටවත් අපි වෙනස් කරන්න බෑ. ඒකයි ලක්ෂණය මේක. හොඳයි පින්නතුනේ කාලයක් වත් කියලා ගියේ. ඉතින් අපි මේ පින්නතුන් හැම දිනටම ආශිර්වාද කරනවා. පින්නතුන් බොහෝ වේලාවක් මේ රැඳී සිටීම ගැන. ඉතින් එක දිගට බණක් අහනවා කියන එක පහසු දෙයක් නෙවෙයි. දරුවෝ ඉන්නකොට ඉතින් නේද? දරුවෝ ගැන බණන්නත් ඕන. දේශගුණියත් අමාරුයි නේ. මේ ඔක්කොම අභියෝග මැද්දේ බණක් අවසන් වෙනකන් අහනවා කියන එක ලේසි නැහැ. ඉතින් ඒක ලොකු පිනක්, ධෛර්යයක්, උත්සාහයක් තියෙන්න ඕනේ. ඉතින් මේ බොහෝ දිනක ඒ සඳහා පිනක්, උත්සාහයක් තිමිච්ච අය. ඉතින් අපි අද කතා කරේ හිත ගැන. එනිසා අපි අද හිතට සලකන්න හැටි ඉගෙන ගත්තේ. හිතට සලකන්නේ කොහොමද? හිතට සතිමත් බව එකතු කරන්න ඕන. නිතර හිතේ සිහියෙන් දැන් වෙන දේ ගැන ඉන්න අවබෝධය ඇති කරගන්නට ඕන. හිතේ හිතේ කියවන ගතිය. නිතර හිතෙන් කතා කරනුනේ නේ. අහවලා මෙහෙමයි, අහවලා මෙහෙමුණා, මෙහෙමුණා, දැන් ගෙදර යන්න ඕන. කොහොම කියලා නේ. අන්නේ හිතෙන් කතා කරන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා නේද? අඩු වෙනවා කියන්නේ මේ වර්තමාන මොහොතේ හිත තියෙන ගතිය එන්නෙම වැඩි වෙන්න ඕනේ. සදා තමයි සමත භාවනා කොන වෙන්නේ. ඒකට තියෙන හොඳම භාවනාව තමයි ආනාපානසති භාවනාව. ඒක ආනාපානසති භාවනාව හුරු වෙන උත්සාහ කරන්න. ඉතින් ටිකෙන් ටික හරිය අපි මේ ගුණධම් දිනු කරමු. අපට ලැබෙච්ච ලොකු භාග්‍ය සම්පන්න අවස්ථාවක්. ඒ නිසා මේ අවස්ථාව මගහැර ගන්න එපා. මේ මිනිස් ලෝකයේ මේ ලැබෙච්ච අවස්ථාව කල්ප ගානකින් ලැබෙන අවස්ථාවක්. මේ පහසුකම් ටික ඔක්කොම ලැබිලා මට නම් හිතෙනවා දැන් පසුගිය අවුරුදු 16530 හිටියට වඩා අපි වාසනාවන්තයි කියලා. මේ තාක්ෂණයේ ජනමාධ්‍ය සියල්ලක්ම අවිලෙතරක් නේ මුළු විශ්වයේම හිටිය හොඳම දක්ෂයෝ ටික එක විට මිනිස් ලෝකයට ආපු අවස්ථාවක් මේ. සතර ගුණ දහම් පුරලා තැන් තැන් වල විශ්වයේ බ්‍රහ්ම ලෝක, දිවි ලෝක, මිනිස් ලෝක තැන් තැන් වල විශ්වයේ ගානක හිටිය අය මේ අවුරුදු 30ක 40ක 30 අපිට පේනවා. මේ ඔක්කොම ටික එක විටම මිනිස් ලෝකෙදි මුණ ගැහිච්ච අවස්ථාව බව පේනවා. පසුගිය අවුරුදු 50 30 තව අවුරුදු 30ක් 40ක් යනකම් මේක ඇතැම්ම තියෙයි. මේක ඉතාම භාග්‍ය සම්පන්න කාලයක තමයි ඔබ ඉන්නේ. එනිසා මේ අවස්ථාව මගහැර ගන්න එපා. මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඒ සඳහා හොඳට ධර්ම දේශන අහන්න. අහලා විතරක් නෙවෙයි අහන්නේ, ඒව හොඳට මතක තියාගන්න. හැකි තාක් දුරට ටිකෙන් ටික ගුණධම් දිනු කරගන්න, බණ භාවනා දිනු කරගන්න. ඒ සඳහා මේ හැම දිනාටම තෙරුවන් සරණින්. නිදුක් නිරෝගී සම්පත් දිගාත්‍රි සම්පන්න සේවා. අද විශේෂයෙන් මේ පින්කම් සිදු කිරීමෙන් බලාපොරොත්තු වන ඒ තමන්ගේ මියගිය ඥාතීන් මහින්ද කොටුවැල්ල මහත්මයා, ඒ වගේම දිලිනේ ශ්‍රී රම්‍යා දියණිය, ඒ වගේම මේ ශ්‍රීමතී තමන්ගේ සහෝදරය ඇතුළු යම් තාක් ඥාති මිත්‍රාදීන් පින් බලාපොරොත්තුකෙන් සිටින්නම් ඒ සියලුම දෙනා මේ පින් අනුමෝදන්ව ඒ හැමගේ සසර ජීවිත සුවපත් කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගිය ඥාතීන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු කුණි ධර්මයන් සම්මා දෘෂ්ටික දෙවියනු තනුමදන්ව ඔබ අප හැම දිනමත් අපේ රටේ දැන් සම්බුදු ශාසනයත් බොහෝ කාලයක් මුලින් ආරක්ෂා කර දෙත්වා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු.

හරි හොඳයි. අතෝරලා කතා කරනවා. හරි හරි හරි හොඳයි.